නමාමි බුද්ධං ගුණසාගරන්තං සද්ධා සදා හොන්තු සුඛේ කායෝ ජිගුංචෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සම්වේ මරණං අහං ච සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතාං සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චත්තාරෝ මේ භික්ඛවේ සතිපට්ඨානං භාවිතා බහුලී කතාං අරියානී යානිකානී යන්තේ චක්කරස්ස සම්මා දුක්ඛක්ඛයාය කතමේ චත්තාරෝ ඉද භික්ඛවේ භික්ඛෝ කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සම් වේදනාසෝ වේදනානුපස්සී විහෙරති චිත්තේ චිත්තානුපස්සී විහෙරති ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි අදත් අප බලාපොරොත්තු වන්නේ බදාදා දිනයන් සිදු කෙරෙන ධර්ම දේශනා මාලාවෙහි අදට නියමිත ධර්ම දේශනාව ආරම්භ කරන්නට අද අප ධර්ම දේශනාවෙහි මාතෘකාව වශයෙන් තෝරාගත්තේ ත්‍රිපිටකයේහි සූත්‍ර පිටකයේහි සංයුත්ත නිකායෙහි සතිපට්ඨාන සංවිතියට අයිති අරිය කියන සූත්‍රය. අද අපේ මාතෘකාව අරිය සූත්‍රය. ආරය වූ සතිපට්ඨානය ගැන පැහැදිලි කරන සූත්‍රයයි අරිය සූත්‍රය කියලා කියන්නේ. ඉතින් මේ සූත්‍රයේදී අප බලාපොරොත්තු වන්නේ සතර සතිපට්ඨානය පිළිබඳවත් ඊට මූලික වෙන සම්මාදිට්ඨිය ගැනත් පටිසම්පාදයේ නැත්තම් හේතුඵල ධම ගැනත් ඒ ඔස්සේ අපි ගමන් කරන ආරස්තංගික මාර්ගයේ ස්වභාවයත් එහෙදී අපට ලැබෙන ප්‍රතිඵලත් ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ධර්ම දේශනාව ආරම්භයේදීම අපේ විසිරලා තියෙන සිත එක අරමුණකට ගැනීමක් වශයෙන් අප බලාපොරොත්තු වන්නේ ටික වේලාවක් භාවනාවක යෙදලා අපේ හිත එකඟ බව, සතිමත් බව, සමාධිය දිනු කරගන්නට. ඉතින් පින්නතුනේ සඳහා සෝදානම් වෙන්න ඔබ ඉන්න ආසනයේ පහසුවෙන් සැහැල්ලුවෙන් ඉඳගෙන අපි ටික වේලාවක් භාවනා කරමු. අපේ හිත එක්තැන් කරගන්නටත්, අපේ කුසලයේ දිනු කරගන්නටත්, ප්‍රඥාව දිනු කරගන්නටත් ඉවහලන ආකාරයට. හොඳයි පින්නතුනි, ඔබ ඉන්න ආසනයේ සැහැල්ලුවෙන් ඉඳගන්න. වම් අත උඩින් දකුණු අත තියාගෙන ශරීරයේ ඍජුව සැහැල්ලුවෙන් තියාගෙන නිද්දේ කඩවම් කරගන්න. වම් අත උඩින් දකුණු අත තියාගෙන දැන් අප ටික වේලාවක් අපේ ඉන්න ඉරියව්ව ගැන ශරීරය ගැන අප මෙනෙහි කරනවා, අවධානය යොමු කරනවා. හිසේ සිට පාදාන්තය දක්වාත් දෙපා සිට හිස දක්වාත් ඉන්න ඉරියව්ව ගැන අපි මදක් සිහිපත් කරමු. දැන් ඔබ හොඳට හුස්මක් ඉහළට අරගෙන මද වේලාවක් තබාගෙන ඉඳලා පිටතරමු. දැන් අපේ හිත අපේ නාසය ආශ්‍රිතව තියාගන්නවා. වර්තමානයේ තුල අවධානයෙන් ඉඳිමින් නාසිකාග්ගේවා මුඛ නිමිත්තේවා කියපු ආකාරයට නාසයේ යඟ හෝ උඩුතොල් ආශ්‍රිතව වර්තමානයේ අපේ හිත තියාගන්නවා. එහෙම තියාගනිමින් ඔබ මාමේ සිටින ස්ථානය නිවසේ පටන් සතර දිසාවෙත් දැසි ලොව වෙත එන සියලු සත්‍යයන් කෙරෙහි අපි මෙත් සිත පතුරවන්නටයි බලාපොරොත්තු වන්නේ. මෙම නිවසෙහි වෙසෙන සියලු දෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මෙම ගමෙහි වෙසෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මෙම ප්‍රදේශයෙහි වෙසෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මෙම රටෙහි වෙසෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා මෙම පෘථුවියෙහි වෙසෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මුළු ලොවේහිම වෙසෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා ලොව වෙසෙන සියලු සත්වයන් මගේම ඥාති මිත්‍රාදීන් දරුවන්සේ දකිමින් ඒ හැමට මා මෙත් සිතින් සෙත් පතනවා. හැම දෙනාගේම යහපත මා නිරතුරුව ප්‍රාර්ථනා කරනවා. වෙත්වා සෞසත හැම කල් නිදුකී පත්වා සැපතට සමගිව මුනිකී වෙත්වා සෞසත හැම කල් නිදුකී පත්වා සැපතට සමගිව මුනිකී වෙත්වා සෞසත හැම කල් නිදුකී පත්වා සැපතට සමගිව මුනිකී මගේ සිත සහ කය කියන මේ ජීවිත යථාර්ථය හැම මොහොතකදීම වෙනස් වීමට පත් වෙනවා. මගේ කය ශරීරය හේතු ඇති කල්ලි හටගෙන නිරුද්ධ වෙනවා. මගේ සිතත් හේතු ඇති කල්ලි හටගෙන නිරුද්ධ වෙනවා. වෙනත් විදිහකින් කියනවා නම් කය වේදනා සිත සහ සිතුවිලි කියන මේ සියල්ල. තවත් විදිහකින් කියනවා නම් මගේ ජීවිතයේ ගැඹුරම යථාර්ථය වන ස්කන්ධ පංචකය රූප වේදනා සංඥා සංඛාර කියන මේ ස්කන්ධ පංචකය හැම මොහොතෙම හේතු ඇති කල්ලි හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධයට පත් වෙනවා. මා මේ ගැන හොඳට අවධානයෙන් පසු වෙනවා. මගේ සිත නාසය ආශ්‍රිතව තියා ගනිමින් හැම මොහොතකම මගේ ජීවිතය කියන්නේ මේ රූපාදී ස්කන්ධ පංචකයක් නේද? අතීත කර්ම විපාක විදියට ලැබෙන මේ ස්කන්ධ පංචකය හේතු ඇතිවීමෙන් හටගෙන එතනම නිරුද්ධ වෙන බව මා දකිනවා. මා කුමන දෙයක් ඇහුවත් දැක්කත් ගඳ සුවඳ වින්දත් රස බැලුවත් පහසක් ලැබුවත් සිතුවත් ඒ හැම දෙයකම මූලය අතීත කර්ම විපාක විදියට ඊට මොහතකට කලින් ලැබුණු රූපාදී ස්කන්ධ පංචකය බව මා දකිනවා. මේ මොහොතේ මා යමක් හඳුනා ගන්නකොට අර මුල් අත්දැකීම නිරුද්ධ වෙච්ච මොහොතක වර්තමානයේ මනායතනෙන් ධර්මාලම්බනයක් විදියට මේ මනෝවිඥාණයෙන් නේද මා තේරුම් ගන්නේ. ඒ තේරුම් ගන්න අවස්ථාවේදී රූපාදී අර අතීත ස්කන්ධ පංචකය ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා නේද තියෙන්නේ. ඒ වගේම මේ මොහොතෙහි ඒ යථාර්ථය දකින මගේ හිතත් මනෝවිඥාණයත් මේ මොහොතේ හේතු ඇති කලෙ හටගෙන හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙනවා නේද කියන එක මා නුවණින් දකිනවා. මගේ ජීවිතයේ සපුරාම දුකෙන් නිදහස් වීම පවතින්නේ මේ රූපාදී ස්කන්ධ පංචකයෙහි සමුදේවය හට ගැනීම නිරෝධය දැකීම මත නේද කියන එක ගැන මා සම්පූර්ණ අවබෝධයකට පත් වෙනවා. යම් කිසි මොහතක මා ඇහැට රූපයක් දකිනකොට කනට ශබ්දයක් අහනකොට නාසයට ගඳ සුවඳක් විඳිනකොට දිවට රසයක් ශරීරයට පහසක් සිතට සිතුවිල්ලක් එනකොටම මේ ස්කන්ධ පංචකයක් හටගෙන නිරුද්ධ වුණා නේද කියන එක ගැන සිතන මෙනෙහි කරන වාරය මා ටිකින් ටික වැඩි කරනවා. මේ සඳහායි මා සම්පූර්ණම සතිපට්ඨානය භාවිත කරන්නේ. සතිමත් බව නැමැති මාර්ග වූ වස්තුව මට උපකාරී වෙන්නේ මේ යථාර්ථයේ පිළිබඳව සිහියෙන් ඉඳිනට නේද? එහෙම සිහියෙන් හිටිය පමණට මගේ හිත පිරිසිදු වෙනවා. ශෝක පරිද්දවානං සමතික්කමාය. මගේ හිතට එන දුක් දොම්නස් දුරු වෙනවා. දුක්ඛ දෝමනස්සනං අත්තංගමාය. මට එන ශෝක පරිද්දවයන් දුරු වෙනවා. ශෝක පරිද්දවානං සමතික්කමාය. මේ යථාර්ථයට මා අවධානය යොමු කරන් ඉන්න මොහොතක් පාසාම මගේ ඥානය දිනු වෙනවා. ඥාය සදිගමාය. මෙහෙම සිතන වාරයක් පාසාම මා කෙලෙස් වලින් මිදීමට නිවීමටපත් වෙනවා. නිබ්බානස්ස සච්චිකිරියාය. සතිපට්ඨානය සම්පූර්ණයෙන්ම ඉලක්ක කළ තියෙන්නේ මානසික පාරිශුද්ධත්වය, ශෝක පරිද්දවයන්ගේ ඉක්මවීම, දුක් දොම්නස් දුරු කිරීම, ඥානය ලැබීම සහ නිවීම, විමුක්තිය, නිර්වාණය සාක්ෂාත් කිරීම සඳහා නේද කියන එක මා මනවින් තේරුම් ගන්නවා. ඒ ගැන විශ්වාසය තියලා උපරිම ලෙස මා මගේ කය සහ සිත ගැන නැත්තම් කය, වේදනා, චිත්ත, ධම්ම කියන මේ ස්ථාන හතර ගැන වෙනත් විදිහකින් කියනවා නම් රූප, වේදනා, සංඤහ, සංඛාර, විඥාන කියන මේ ස්කන්ධ පංචකය ගැන සම්පූර්ණ අවධානය තියලා ඒ හට ගැනීම නිරෝධය අනිත්‍යතාවය අහොත්වා සම්බුතං හොත්වා නබවිස්සති කලින් නොතිබේ හටගෙන ඉතුන් නැතුවම නිරෝධ වන වර්තමානයේම නිරෝධයට පත්වෙන අනාගතයට නොයන මේ යථාර්ථය මා නුවණින් තේරුම් ගන්න උත්සාහ කරනවා. මගේ ජීවිතයේ සැබෑ සාර්ථකත්වය දුකෙන් නිදහස් වීමයි. දුකෙන් නිදහස් වීම සම්පූර්ණම රඳා පවතින්නේ මේ සතිපට්ඨානය තුළ අඛණ්ඩව වාසය කිරීම මතයි කියන කාරණය ගැන උපරිම විශ්වාසය තියලා මා හැකි හැම අවස්ථාවකදීම සතිමත්ව වාසය කරනවා. අනිත්‍ය බලමින්, හට ගැනීම නිරෝධය බලමින්, සමුදය වැය අවබෝධ කරගනිමින් කාලය ගත කරනවා. මගේ ජීවිතයේ සැබෑ සාර්ථකත්වය, ජීවිතයට දී හැකි උපරිම වටිනාකම, සම්බුද්ධෝත්පාද කාලයකින් ලබන අගනා ප්‍රතිඵලය, සනසම්පන්තියෙන් ලද හැකි උපරිම ප්‍රතිලාභය, සතිපට්ඨානය තුළ අඛණ්ඩව වාසය කිරීම කියන කාරණය ගැන උපරිම විශ්වාසය තියලා උදෑසන අවදිච්ච මොහොතේ පටන් රාත්‍රී නිින්දට යම දක්වාම මගේ කය හා හිත ගැන සිදු කෙරෙන සිදුවන සියලු දේ ගැන වඩාම අවධානයෙන් සිහියෙන් නුවණින් වාසය කරමින් රූපාදී ස්කන්ධ පංචකයෙහි අපචයට හේවත් වැයවීමට යාම නම් වූ ස්පර්ශ නිරෝධය උපරිම ලෙස වඩමින් මා මගේ දිවි මඟ ආලෝකවත් කරගන්නවා. මගේ ජීවිතයට මා උපරිම වටිනාකම ලබා දෙනවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, අප අදත් බලාපොරොත්තු වන්නේ සිරිත් පරිදි සිද කරන ධර්ම දේශනාව ආරම්භ කරන්නටයි. මුලින්ම සඳහන් කළ ආකාරයට අද අප මාතෘකාවසෙන් තෝරාගත්තේ සංයුත්තනිකායේ සතිපට්ඨාන සංයුත්තේන අරිය සූත්‍රය. මේ සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ ආර්ය වූ සම්මාදිට්ඨිය, නිවන ඉලක්ක කරගෙන යන සියලු දුක් කෙලවර කිරීමට හේතු වන නිර්වාණ අවබෝධය සාක්ෂාත් කිරීමට පාදක වන සම්බුදු සසුනක අසිරිය විදහා දැක්වෙන සතිපට්ඨානය පිළිබඳවයි මේ සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ. භාගතුන් වහන්සේ පැහැදිලි කරනවා චක්ඛාරෝ මේ භික්ඛවේ සතිපට්ඨාන භාවිතා බහුලේ කතා අරියා නීයානිකා නීයන්ති චක්කරස්ස සම්මා දුක්ඛකයය. යම්කිසි කෙනෙක් ක්‍රියා කරන කෙනෙක් මේ සතර සතිපට්ඨානයේ මනාව නිවනට අභිමුඛ කොටගෙන නිවන සාක්ෂාත් කරලීමට හැකියාව ඇතිවනසේ මනවින් භාවිත කරනවා නම් ඒ තැනැත්තා මනාව දුක් කෙලවර කරනවා කියලා සඳහන් කළා. මොකක්ද ඒ දුක් කෙලවර කිරීමට හේතුවන නිවන සාක්ෂාත් කිරීමට හේතුවන සතිපට්ඨානය කියලා උන්වහන්සේ ළඟට විස්තර කරනවා. ඉද වික්ඛවේ වික්ඛෝ කායේ කායනුපස්සේ විහෙරති. මේ ශාසනයෙහි දුකෙන් නිදහස් වීම අපේක්ෂා කරන පුද්ගලයා විසින් කායේ කායනුව බලමින් වාසය කරනවා. කොහොමද? ආතාපි කෙලස් සමන වීරයෙන් සම්පජානෝ නුවණින් සතිමා සිහියෙන් විනයේ ලෝකේ අභිජ්ජහ දෝමනස්සම් ලෝකයේ පිළිබඳව තියෙන දැඩි ආශාව හා ගැටීම දොම්නස ද්වේෂය දුරු කර ගනිමින් මේ මාවතේ ගමන් කරනවා කියලා සඳහන් කළා. කයේ කයනුව බලමින් වේදනාවන්හි වේදනානුව බලමින් සිතෙහි සිතානුව බලමින් ධර්මයන්හි නැත්තම් සිතිවිලි ගැන සිතිවිලි අනුව බලමින් වාසය කරනවා කියලා. පින්නතුනි මේ සූත්‍රයෙන් ප්‍රධාන වශයෙන් පැහැදිලි කරන්නේ සතර සතිපට්ඨානය ගැන. සතිපට්ඨානය කියන එක නැත්තම් මයින්ඩ්ෆුල්නස් කියන එක අද හුදෙක් පෙරදිග රටවල විතරක් නෙවෙයි සමස්ත ලෝකයේම සාකච්ඡාවට භාජනය වෙලා තියෙන මාතෘකාවක් මයින්ඩ්ෆුල්නස් කියලා. සතිමත් බව සිහියෙන් අවධානයෙන් වාසය කිරීම. ඒ නිසා බොහෝ විට අද බටහිර සහ යුරෝපයේ රටවල්වල මයින්ඩ්ෆුල්නස් එක සතිමත් බව මිනිසුන්ගේ මානසික දුක් පීඩා දුරු කරලන්නට මානසික ආතතිය නැත්තම් ස්ට්‍රෙස් අඩු කිරීම සඳහා භාවිත කරන මානසික චිකිත්සාවක් මානසික ප්‍රතිකාරයක් බවට පත් වෙලා තියෙනවා. බොහෝ දෙනෙක්ෙහිදී භාවිත කරන්නේ වර්තමානයේ තුල සිට තියාගෙන ඉඳිමින් වර්තමානයේ සිදුවන කාර්යයන් ගැන අවධානය යොමු කිරීම තමයි සිදු කරන්නේ. ඒකෙන් එයාට යම්කිසි විදියක ප්‍රතිඵලයක් ලැබෙනවා. හිතේ කලබල ගතිය අඩු වෙලා අතීත සිතුවිලි වලට යන ගතිය අඩු කරගෙන අනාගතයට හිත දුවන ගතිය අඩු කරගෙන වර්තමානයේ තුල ඕන කිසියම් සහනයක් ලබා ගන්නට උත්සාහ කරනවා. ඒ සඳහා සමහර අය ආනාපාන සති භාවනා ආදී භාවනා ක්‍රමත් උපයෝගී කරගන්නවා. විශේෂයෙන් බටහිර මනෝවිද්‍යාවෙහි මනෝචිකිත්සාවෙහි ස්ට්‍රෙස් මැනේජ්මන්ට් වල ප්‍රධාන අංගයක් සේ දක්වනවා මයින්ඩ්ෆුල්නස් සහ ලෙවින් කයිනස් මෙඩිටේෂන්. සතිමත් බවත් මෛත්‍රී භාවනාත් කියන මේ කරුණු දෙක මානසික ආතතිය කළමනාකරණය කිරීමේ ප්‍රධාන ප්‍රතිකර්ම දෙකක් විදියට බටහිර මනෝවිද්‍යාවෙහි සඳහන් කළ තියෙනවා. ඒ සඳහා වුණ බුදුදහමේ කරුණු අධ්‍යයනය කළේ යම් යම් උපකාරයන් ලබාගෙන තියෙනවා. නමුත් ඕන් බුදුදහම විදියට නෙවෙයි විස්තර කරන්නේ මානසික ආතතිය දුරු කිරීමේහි වෛද්‍ය විද්‍යාත්මක ක්‍රමවේදයක් විදියට. එහිදී අපි තේරුම් ගත යුතුයි මේ බටහිර මනෝවිද්‍යාඥයන් කොයිතරම් දුරට බුදුදහම දැනගෙනද බුදුදහමේ සමස්ත අර්ථය මොවුන් කියවෙනවාද සාකච්ඡා කරනවාද කියන එක ගැන අපි අවධානය යොමු කරන්න වටිනවා. පින්නතුනි මේ අය බුදුදහමේ ඉතාම ස්වල්පයක් ස්පර්ශ කළ තමයි කොටසක් අධ්‍යයනය කළ තමයි මේ ඔවුන් භාවිත කරන්නේ. මෙය සමස්ත විග්‍රහය නෙවෙයි. ඒක අපිට පේන දෙයක් තමයි බොහෝ දෙනෙක් මයින්ඩ්ෆුල්නස් එක නැත්තම් සතිමත් බව කියලා කියන්නේ අතීතය අමතක කළා අනාගතය අමතක කළා වර්තමානය තුල වාසය කිරීමයි කියලා තමයි බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ. නමුත් පින්නතුනි මේක බුදුදහමේහි සතිමත් බව භාවිත කිරීම සඳහා විග්‍රහ කිරීම සඳහා කියලා තියෙන ප්‍රධාන අර්ථය නෙවෙයි, සමස්ත අර්ථය නෙවෙයි. මේක එක කොටසක් නිකන් ඡායාවක් මාත්‍රයක් විතරක් අරගෙන කරන විග්‍රහයක්. බුදුදහමෙහි ගුණාංග අතුරින් ප්‍රධානතම ගුණාංගයක්සේ මානසික මනස දියුණු කරලීමේ ප්‍රතිකාරයක් විදියට ක්‍රමයක් විදියට දක්වන්නේ සතිමත් බව. අනේ සතිමත් බව දියුණු වෙනකොට අපට අතීතය අනාගතය අමතක කරන්න අවශ්‍ය නැහැ. අපිට තවදුරටත් මතකයේ වැඩි වෙනවා. මතකයේ නෙවෙයි පිනුතුනි ගැටලුව. සතිමත් බව තුළින් මතකයේ දිනු වෙනවා. අපට කෙලෙස් ඇතිවන්නට මානසික පීඩා ඇතිවන්නට හේතුව මතකයේ නෙවෙයි. අපේ අවිද්‍යාවෙන් ඒ අතීතයේ නිරුද්ධ වෙච්ච දේ නිත්‍ය වශයෙන් ගැනීම තුළින් අපට දුක හටගන්නේ. අන්න ඒ නිසා සැබෑ මානසික දුක් පීඩා වලින් අයින් වෙන නම් බුදුදහමේ ආකාරයට සතිමත් බව දිනු කරනකොට අපේ මතකයේ නෙවෙයි අඩු වෙන්නේ, මතකයේ සවස් දිනු වෙනවා, අඩු වෙන්නේ ටිකෙන් ටික අසතිමත් බව සහ අවිද්‍යාව කියන කාරණා දෙකයි. සතිය සම්පජාඤ්ඤ කියන කාරණා දෙක දිනු වෙනවා. සිහිය සානුවන කියන කාරණා දෙක දිනු වෙනවා. අපි ඒක ටික ටික පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. පින්නතුනි සතිපට්ඨානයෙන් ප්‍රධාන වශයෙන් කරන්නේ අපේ කය සහ සිත ගැන අවධානයෙන් ඉඳිමින් අපේ මතකයට එන සිතුවිලි නැත්තම් කයට දැනෙන වේදනා ගැන අවධානයෙන් සිටීමයි සිදු කරන්නේ. එතකොට අපේ තියෙන අර කලබල ගති අඩු වෙලා කායික වාචික සංවරයේ ඇති වෙලා අපි ඉක්මනින් වැඩ කටයුතු කරන ගති අඩු වීමෙන් සිහියෙන් යමක් කරන්නට උත්සාහ කරනවා. අපිට බොහෝ විට ගැටලු ඇති වෙන්නේ අපි අසිහියෙන් කලබලයට කටයුතු කරන්න යෑමෙන්. ඒකෙන් අපේ ළඟම ඉන්න අයත් ඇතැමිට අමනාප වෙනවා. ඇතැමිට අපි ගන්න තීරණ අසාර්ථක වෙනවා. අපි කරන ක්‍රියාවන් ඇතැමිට වැරදි සහගත වෙනවා. යම් කිසි කෙනෙක් සතියෙන් ඉඳීම ආරම්භ කර මොහොතේ පටන් මෙයාට ලැබෙන මූලිකම ප්‍රතිලාභය තමයි මෙන්න මේ කලබල ගති අඩුවීම හේතුවෙන් ඒ තැනැත්තාගේ අඩුපාඩු අඩු කරගෙන අතපසුවීම් අඩු කරගෙන එයාට යම් කිසි විදියක බාහිර සම්බාධක වලින් මිදෙන්නට හැකියාව තියෙනවා. එනිසා තමයි වර්තමානයේ සමහර අය මයින්ඩ්ෆුල්නස් එක විස්තර කරනකොට SMS කියන සංකල්පය විස්තර කරන්නේ. slowly mindfully silently කියලා. slowly කියන්නේ හෙමින්, mindfully කියන්නේ සතිමත්ව, silently කියන්නේ නිහඬව. මේ හෙමින් සතිමත්ව නිහඬව යමක් කරනකොට අපි අතින් වෙන අඩුපාඩු හුඟක් අතපසුවින් අවම කරගෙන අපට යම්කිසි විදියක ජීවිතය නිවැරදි කරගන්නට අවස්ථාව ලැබෙනවා. මෙන්න මේ ප්‍රතිලාභ ටික තමයි බොහෝ විට අද සතිමත් භවෙන් සතිපට්ඨානෙන් ඒ වගේම මයින්ඩ්ෆුල්නස් කියන මේ ටෙක්නික් එකෙන් බොහෝ දෙනෙක් ලබන මූලික ප්‍රතිඵලය බවට පත් වෙලා තියෙනවා. ඒ වුණත් පින්නතුනි අප ඊට වඩා ගැඹුරට ටිකෙන් ටික යා යුතුයි. මේක ඉතාම වටිනා ඉගැන්වීමක්. ලෝකයේ මෙතෙක් පහළ වෙච්ච ශාස්ත්‍රවරු අතුරින්, අනාවරණයන් අතුරින්, මනෝවෛද්‍ය ක්‍රම අතුරින් ඉතාම ඉහළම ක්‍රමයක් විදියට ජීවිතයක සැනසීම දිනු කරලන්නට, දුක දුරු කරලන්නට හේතු වන ප්‍රධානතම ඉගැන්වීමක්සේ අද බොහෝ දෙනෙක් විශ්වාස තියාගෙන ඉන්නේ මයින්ඩ්ෆුල්නස් එක නැත්තම් සතිමත් බව පිළිබඳව. ශ්‍රී ලංකාවෙන් රටවල්වල මේක පාසල් මට්ටමින් අද උගන්වනවා. ඒ විතරක් නෙවෙයි එංගලන්තය ඇතුළු බටහිර රට යුරෝපීය රටවල්වල මේක අද පාසල් මට්ටමින් පුහුණු කරනවා. බටහිර ඇමරිකාව, කැනඩාව වගේ රටවල්වල මේක පාසල් මට්ටමින්, විශ්වවිද්‍යාල මට්ටමින් පුහුණු කරනවා. ආයතන මට්ටමින් පුහුණු කරමින් මෙහි ප්‍රතිඵල ලබන්නට ඉතාම උනන්දුවෙන් කටයුතු කරන කාලයක අපි ඉන්නේ. ඉතින් එවැනි කාලයක අප මෙහි නියම අර්ථය දැනගත්තොත් අපට මේකෙන් ඉහළම ප්‍රතිලාභ ලබා ගන්නට අවස්ථාව ලැබෙනවා. පින්නතුනි, අද වර්තමාන ලෝකයේහි ප්‍රධාන ඉගැන්වීමක්සේ නැත්තම් යම්කිසි පුද්ගලයෙකුගේ පෞරුෂය නැත්තම් පර්සනලිටි එක දිනු කරලීමේ ප්‍රධානතම ක්‍රමවේදයක්සේ විස්තර කරන්නේ EI කියන සංකල්පය නැත්තම් EQ Emotional Intelligence නැත්තම් Emotional Quotient කියන එක, සංවේදනික බුද්ධිය නැත්තම් ආවේදනික බුද්ධිය කියන එක තමයි අද ලෝකයේහි යම්කිසි කෙනෙක්ගේ සාර්ථකත්වයේ ඉහළම ලක්ෂණසේ පිළිගන්නේ. මුලදී අපි හිතාගෙන හිටියේ කෙනෙක්ගේ GPA එක කියලා, grade point average එක කියලා. ඊට පස්සේ ඇතැම් කෙනෙක් හිතුවා IQ එක කියලා. ඇතැම් විට ශ්‍රී ලංකාව වගේ රටවල ISD square එක බලනවා. එහෙම ගිහිල්ලා අද වර්තමානයේ ලෝකයේහි කෙනෙක්ගේ දියුණුවේ ඉහළම සලකුණුසේ සලකන්නේ මේ emotional intelligence නැත්තම් ආවේදනික බුද්ධිය, සංවේදනික බුද්ධිය කියන කාරණේ. මෙන්න මෙතෙන්දී උන් කාරණා පහක් විස්තර කරනවා. self awareness, self regulation, inner motivation, empathy and social skills කියලා. self awareness කියලා කියන්නේ ස්වයං අවධානය. ඊළඟට self regulation ස්වයං විනය. inner motivation අභ්‍යන්තර අභිප්‍රේරණය උනන්දුව. empathy සහකම්පනය සහ social skills සමාජ කුසලතා නැත්තම් communication skills පුද්ගලයන්ගේ කටයුතු කිරීමේදී කොච්චර සුහඳ වෙන්න පුළුවන්ද කියන කාරණය. මෙන්න මෙතෙන් මේ self awareness ස්වයං අවධානය කියන එක mindfulness එකත් එකට යන්නේ. තමන් කරන දේ ගැන අවධානයෙන් කටයුතු කිරීම. ඊළඟට විනය self regulation කායික වාචික සංවරය discipline එක. ඊළඟට inner motivation අභ්‍යන්තර අභිප්‍රේරණ යමක් කරනකොට ඒ ගැන තියෙන අභ්‍යන්තරයේහි අවධානය උනන්දුව. ඊළඟට empathy සහකම්පනය අනිත් අයත් එක්ක වැඩ කරද්දී අනිත් අය ඒ ගැන කොහොමද දකින්නේ, අනිත් අයගේ පැත්තෙන් බලලා සංවේදීව කටයුතු කරන්නේ කොහොමද කියන එක අද වර්තමානයේ කෙනෙක්ගේ කුසලතාවයක් skill එකක් විදිහට සැලකනවා. ඊළඟට communication skills නැත්නම් social skills කියන කාරණය අන්තරපුද්ගල සම්බන්ධතාව නැත්නම් සමාජ කුසලතා, භාෂා හැකියාව මේ ආදී ගන්න පුළුවන්. මෙන්න මේ කරුණු අතරිනුත් ප්‍රධානතම සිද්ධාන්තය බවට පත් වෙලා තියෙන්නේ mindfulness කියන එක. බුදුරජාණන් වහන්සේගේ කාලෙත් මේක විශේෂයෙන්ම උන්වහන්සේ කෙනෙක්ගේ ජනප්‍රියත්වය සඳහා සාර්ථකත්වය සඳහා හේතු වන කරුණු දේශනා කරද්දී උට්ටානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසමකාරිනෝ සංයතස්සච ධම්ම ජීවිනෝ අපමත්තස්ස යසෝ විවඩති කියලා කරුණු හතක් දක්වනවා. මෙහි පින්නොතුනේ මුළු බටහිර ලෝකයේම ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් එක කතා කරද්දී මීට වසර 2500කට කලින් ಭಾರತයේ වාසය කරපු සාස්ත්‍රවරයෙක් මේ ගැන කතා කරලා තියෙනවා. උට්ටානවතෝ උත්සාහයෙන් වැඩ කරන්න. ඊළඟට සතිමතෝ මේ සෙල්ල ප්‍රඥානස් එක කියන්නේ. සුචිකම්මස්ස නිවැරදි කර්මාන්ත ඩිසිප්ලින් කියන එක. නිසම්මකාරිනෝ ප්‍රඥාවන්ත බව. සාඤ්ඤතස්සච ඩිසිප්ලින් ඉන් සෙන්සස් ධම්ම ජීවිනෝ ලිවින් අකෝඩින් ටු ධම්ම ධර්මානුකූල ජීවිතය. අප්‍රමාදස්ස අප්‍රමාදීව කටයුතු කිරීම. මෙන්න මේ කරුණු ටිකෙන් යම් කිසි කෙනෙක් ඉන්නවා නම් එතනත් තමන්ට තමන් කැමති සතුට වෙන කෙනෙක් බවට පත් වෙනවා. එයා වාසය කරන සමාජයටත් ප්‍රිය මනාප ජනප්‍රිය කෙනෙක් බවට පත් වෙනවා. මිනිසයන් අතර නෙවෙයි, පමණක් නෙවෙයි, දෙවියන් අතරත්, බ්‍රහ්මයන් අතරත් එතනත් කීර්තියට, ගෞරවයට, විශ්වසනීයත්වයට, ප්‍රසාදයට පත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් මෙන්න මේ ගතිගුණ අතරින් බුදුදහමේ සුවිශේෂී ඉගැන්වීමක් තමයි සතිපට්ඨානීය සිහිය කියන එක සඳහන් කරලා තියෙන්නේ. ඒක එකතැනක ඉන්ද්‍රිය ධර්ම තුල සති ඉන්ද්‍රිය වශයෙන් දක්වනවා. පංච බල දක්වද්දී බල ධර්මයක් විදිහට සතිය දක්වනවා, සති බල කියලා. බොජ්ජංග දක්වද්දී සති බොජ්ජංගය කියලා බොජ්ජංග වල පළවෙනි කාරණේ විදිහට දක්වනවා. ආරස්සංගික මාර්ගයේදී සම්මා සති කියලා දක්වනවා. මෙන්න මේ විදිහට පින්නතුනි බුදුදහමේ නොඑක් තැන මේ සතිය කියන එක අවධාරණය යොමු කරලා තියෙනවා. ඒ අතරින් විශේෂයෙන් සතිපට්ඨාන සූත්‍රවලදී ඒකායන වයම් බික්කවේ මග්ගෝ සත්තාන විසුද්ධියා ශෝක පරිද්දවන සමතික්කමාය දුක්ඛ දෝමනස අනංගත්තංගමාය ඥායස අධිගමාය නිබ්බානස සච්චිකිරියාය යදි දංචත්තාරෝ සතිපට්ඨාන කියලා විස්තර කරලා තියෙනවා. සත්‍යයන්ගේ පිරිසිදු භාවය සඳහා ශෝක පරිද්දවයන්ගෙන් දුර්වීම සඳහා දුක් දෝමනස ඉක්ම වීම සඳහා ඥානෙ ලැබීම සඳහා නිවන සාක්ෂාත් කරලීම සඳහා ඒකායන ප්‍රතිපදා විදියට සලකන්නේ මේ සතර සතිපට්ඨානය සතිමත්ව වාසය කිරීම. පින්නතුනි ඔබ අප හැම දෙනාගේම අවසාන බලාපොරොත්තුව මානසික සතුට, සිතේ පාරිශුද්ධත්වය, දුකෙන් නිදහස් වීම, දුක් දෝමනස ඉක්ම වීම. මේක තමයි ලෝකයේ වෙසෙන හැම කෙනාගේම ඒකායන බලාපොරොත්තුව. ඔබ ඉගෙන කියාගන්නේ, ආරක්ෂා කරන්නේ, ගේදොර ඉඩකඩම් මිලදී ගන්නේ, විවාහ වෙන්නේ, දරුවෝ හදන්නේ, දරුවන්ට උගන්වන්නේ, මේ හැමදේම කරන්නේ සතුට සැනසීම අපේක්ෂාවෙන්. නමුත් වෙනොතින අවසානයේ අපට අපේ ජීවිතයේ අවසානයේ දක්වාම අපි කොයිතරම් දුරට සතුට ලැබුවාද කියන එක ගැන අපට ලොකු ප්‍රශ්නයක් අද අපේ ඉදිරියේ තියෙනවා. මේකට හේතුව තමයි සැබවින්ම අපි මේ දහමෙහි නියම කාරණායි ස්පර්ශ නොකිරීම සහ සතුට ලබන නියම මාවත අපි තේරු නොගැනීම. මේ දේ පින්නතුනේ අපි තේරුම් ගන්නට ඕන අපට දුක ඇති වෙන්නේ කොහොමද කියන කාරණේ. දුකෙන් නිදහස් වෙන කලින් අපි තේරුම් ගන්න ඕන අපට දුකක් ඇති වෙනවා නම් ඒ දුකේ ස්වභාවය මොකද්ද? ඒක හටගන්න හේතුව මොකද්ද කියන කාරණේ ගැන අපි අවධානය යොමු කරන්න ඕන. අපට දුකක් හටගන්නේ කොහොමද? ඇසට පේන රූපය, කනට ඇහෙන ශබ්දය, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රසය, ශරීරයට ලැබෙන පහස ස්පර්ශය, හිතට එන අරමුණු. මෙන්න මේ තුලින් තමයි අපට දුකක් හටගත්තත් හටගන්නේ, සැපක් හටගත්තත් හටගන්නේ. එහෙනම් අපි බලන්න වටිනෝ පින්නොතුනි කොහොමද මේ දුක සැප දෙක හටගන්නේ? විශේෂයෙන් කොහොමද අපට දුකක් හටගනව නම් හටගන්නේ? ඇහැට පේන රූපය, ඒ රූපේ වෙනස් වෙනකොට, අපි කැමති විදිහට නොපවතිනකොට, ලෙඩ වෙනකොට, මහලු වෙනකොට, මරණයට පත් වෙනකොට අපි දුකට පත් වෙනවා. අපේ කනට ඇහෙන ශබ්දය, අපි අකමැති ශබ්දයක් නම් ඒ ශබ්දයෙන් අපි දුකට පත් වෙනවා. ශරීරයට ලැබෙන ස්පර්ශයක් තම අකමැති දෙයක් නම් තමන් ඒකෙන් දුකටපත් වෙනවා. පින්නතුනි මෙන්න මේ දුක හටගන්න හේතුනේ මොකද්ද? අද අපට මේ වගේ දුකක් හටගෙන තියෙනවා නම් ඒ දුක හටගත්තේ අපි මේ බාහිර රූපය ගැන තියෙන අනවබෝධය නොදැනීම නිසා. මොකද නොදැනීම කියලා කියන්නේ අප ඇසට දකින්න රූපයෙන් අපට දුකක් ඇති වෙනවා නම් ඇති වෙන්නේ ඇහැට රූපයේ පේන අවස්ථාවේදී රූපය දැනගන්න අවස්ථාවේදී අපි හිතන්නේ මේ මොහොතේ බාහිර ඒ රූපය තියේ කියලා. කයට පහසක් ලැබෙනකොට, කනට ශබ්දයක් ඇහෙනකොට අපට දුකක් හටගන්නව නම් හටගන්නේ ඇයි? ඒ අවධානය, ඒ අවබෝධය ලැබෙන අවස්ථාවේදී අපි හිතන්නේ ඒ රූපය ඒ විදියටම බාහිර ලෝකයේ තියේ කියලා. ඔබට කවුරු හරි බැන්නොතින්, බැනපු කෙනෙක් ගැන සිහිපත් කරනවා නම්, ඔබට හිතට පීඩාවක් දුකක් හටගන්නවා නම්, හිතේ ස්වභාවය මොකද්ද? හිතේ ස්වභාවය තමයි ඒ පුද්ගලයා ගැන ඔබට හිතෙනව මතක් වෙනවා, ඒ රූපය මේ මොහොතේ තියෙන දෙයක් විදියට ඔබේ ජීවිතය තුළ ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේකයි දුකට හේතුව පින්නතුනි. එහෙනම් දුකෙන් නිදහස් වෙන්න මොකද කරන්න ඕන? දුකෙන් නිදහස් වෙන්න නම් මේ යථාර්ථය තේරුම් ගන්නට ඕන. අපට යමක් මතක් වෙනකොට බාහිර රූපයක් නිර්මාණය වෙනවා නම් අපි අවංකව තේරුම් ගන්න ඕන අපි දුකෙන් ඉන්නේ සහ අපි අවිද්‍යාවෙන් ඉන්නේ කියන කාරණය. අපි අන්ති වෙලාවක දුකෙන් නම් ඉන්නේ. අපි අවංකව තේරුම් ගත යුතු කාරණේ අපි ඒ වෙලාවේ එහි යථාර්ථය ගැන නොදැනීමෙන් අවිද්‍යාවෙන් මෝහෙන් වාසය කරනවා කියන කාරණේ. එහෙනම් මොකද මේ නොදැනීම කියලා කියන්නේ? අපට ඇහැට රූපයක් පේනකොට එහෙනම් යථාර්ථ වශයෙන්ම මොකද වෙන්නේ කියලා අපි කල්පනා කරලා බලන්න වටිනවා. ඇහැට රූපයක් පේනකොට පින්නතුනේ අපේ ඇස නිර්මාණය වෙලා තියෙනවා අතීත කර්ම විපාක සහ ඊට කලින් මොහොතේ මානසිකත්වයේ ස්වභාවය අනුව අතීත හේතු මත මේ මොහොතෙහි ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ ආයතන එවලට සකස් කළ දෙනවා අපට. ඒක සකස් කළ දෙන්නේ ඊට මොහතට කලින් සහ අතීත කර්ම භවයට හේතු අවිද්‍යා, තෘෂ්ණා, කර්මාදී මේ හේතු ටිකේ ප්‍රතිඵල මත මේ මොහතට අපට ආයතන ටික හදලා දෙනවා. ඒ ඇහි ස්වභාවයට අනුව අපි බලන රූපය තීරණය වෙනවා. ඊට පස්සේ ඊට අදාළ අවධානය දැන ගැනීම නම් වූ විඥානය හට ගන්නවා. ඒ තුනේ එකතුවෙන් ස්පර්ශය හට ගන්නවා. ඊට පස්සේ මේ චක්කු සම්පස්සයත් එක්ක රූප සංඥා, රූප සංකේතන ආදී මේ එක ආයතනයක් මුල් කරගෙන, ඇස ආදී කිසියම් ආයතනයක් මුල් කරගෙන එක මොහතකට ස්කන්ධ පංචකයක් නැත්තම් රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ස්කන්ධ පංචකයක් හට ගන්නවා. නිස්කන්ධ පංචකයත් එක්ක විඥානයක් හට ගන්නවා. ඒකට අපි කියනවා චක්කු විඥානය කියලා. ඇහැ මූලිකව හටගත්තන එකට චක්කු විඥානය කියලා කියනවා. මෙන්න මේ චක්කු විඥානය අපි හිතන්නේ මේ චක්කු විඥාණයෙන් අපි දැනගන්නේ කියලා. නමුත් පින්නතුනේ මුල් අතීත කර්ම විපාක විදිහට ලැබෙන මුල් අවස්ථාවේ තියෙන විඥානය නැත්තම් චක්කු විඥානය අපට ඒ පිළිබඳ යම්කිසි ඡායා මාත්‍රයක් විතරයි ලබා දෙන්නේ. ඒක රූපයට අරමුණ පතිත වීම, ආපాతගත වීමේ කාර්ය පමණයි එකෙන් සිද්ධ කරන්නේ. ඒකෙන් යමක් ගැන පිරිසිදු දැනගන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ ඒක පැහැදිලිව දක්වනවා පංචහි විඥානයේ හින්න කේනච ධම්මා පටිවිජානාති අඤ්ඤත්‍ර අබිනිපාතමත්තා කියලා. අර මුලින් ලැබෙන අධ්‍යක්ීමේ තියෙන විඥානෙට කිසිම දෙයක් පිරිසිදු දැනගන්න පුළුවන් කමක් නැහැ. ඒකෙන් වෙන්නේ ඒ ඉන්ද්‍රියට ඒ අරමුණ නැත්නම් රූපාදී අරමුණු පතිත වුණු ගැන මුල් අවධානය, මුල් දැන ගැනීම විතරයි කරන්න පුළුවන්කම තියෙන්නේ. පිරිසිදු දැන ගැනීමක් මුල් අවස්ථාවේදී සිද්ධ වෙන්නේ. ඒතරක් නෙවෙයි පංච විඥානං සමනන්තරාපින කියන චිදම්මාවි පටිවිජානාති. ඒ පංච විඥාණයෙන් පස්සේ හට ගන්නවා විපාක මනෝ ධාතුව කියන අවස්ථාවක්. ඒකෙදිවත් හඳුනා ගන්න බෑ. විපාක මනෝ විඥාන ධාතුවෙන්වත් හඳුනා ගන්න බෑ. ඒ සියල්ලක්ම අතීත කර්ම විපාක වේදියට ලැබෙන අවස්ථාවක්. ඒක දුකක් සැපක්වත් නෙවෙයි. ඒක කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි. ඒක විපාක මාත්‍රයක් විතරයි. ඊ අවස්ථාවේදී අපට නව කර්ම කරන්න බෑ. ඊ අවස්ථාවේ විපාක මාත්‍රයක් විතරයි. මෙන්න මේ ඇසෙන් අත්දැකීමක් හටගත්තා නම් ඒක එතනම හටගෙන නිරුද්ධ වෙනවා. කනෙන් අත්දැකීමක් හටගත්තා නම් එතනම නිරුද්ධ වෙනවා. මේ වගේ එක එක ඉන්ද්‍රියක් ඒ මොහොතේ වේගෙන් ක්‍රියාත්මක වෙලා හටගෙන නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වෙච්ච මොහොතක අපි යමක් දැනගන්නේ කොහොමද? අපේ මනායතනේ ඔස්සේ ධර්මාලම්බනයක් විදියට මනෝවිඥාණයෙන් දැනගන්න. අන්නේ මනෝවිඥාණයෙන් අපි දැනගන්න අවස්ථාවේ ලක්ෂණය තමයි අර මුලින් ඇහෙන් රූපයක් දැක්කනම් ඒ ඇසත් රූපියත් චක්කු විඥානියත් චක්කු සම්පස්සියත් රූප සංඥාවත් රූප සංකේතනවත් කියන මේ ස්කන්ධ පංචකයම නිරුද්ධ වෙලයි කියලා අපි දැනගන්නට ඕන. අන්න එහෙම දැනගත්තොත් මොකද්ද වෙන්නේ? අපි අර රූපය ඇති දෙයක් විදියට රූපයේ සමුදයන්තයට යන්නේ නැහැ, ස්පර්ශ සමුදයට යන්නේ නැහැ, හට ගැනීම පැත්තේ බැඳිලින්නේ නැහැ, කාන්දමට බැඳුනා වගේ කොහොල්ල ගුලියට ඇලිච්ච අර අහිංසක සතා වගේ අපි එකට ඇලිලෙන්නේ නැහැ. අපි එකෙන් නිදහස් වෙනවා. ඒකේ වයන්තය නිරෝධය අපි දකිනවා. නිරෝධය දැක්කොත් මොකද වෙන්නේ? අපට අර බාහිර රූපෙන් නිදහස් වෙන්න පුළුවන්. බාහිර රූපෙන් නිදහස් වුණොත් අපි නිදහස් වුනේ දුකෙන් කියන එක අපි තේරුම් ගන්නට ඕන. එතකොට අපේ ජීවිතය අභියස තියෙන විද්‍යාව අවිද්‍යාව කියන නැත්නම් සැපසා දුක කියන කාරණය වෙනත් විදිහකින් කියනවා නම් අපේ ජීවිතය අභියස තියෙන අවිද්‍යාව සහ අවිද්‍යාව කියන්නේ මොකද්ද? නැත්නම් නොදැනීම සහ ප්‍රඥාව කියන්නේ මොකද්ද? දුක සහ සැප කියන්නේ මොකද්ද කියන එක අපි තේරුම් ගන්නට ඕන. ජීවිතයේ දුක අවිද්‍යාව මෝහය නොදැනීම කියලා කියන්නේ අර හටගත්තු ස්කන්ධ පංචකය මුලින් විපාක මට්ටමේ තියෙන ස්කන්ධ පංචකය තාමත් ඇති දෙයක් විදියට ගැනීම පංච උපාදාන ස්කන්ධයයි දුක කියලා කියන්නේ. මේකයි දුක සමුදය කියලා කියන්නේ. එතකොට මේ දුක සමුදය පැත්තේ අපි හිතියොත් මොකද වෙන්නේ? ඒ අවිද්‍යාවේ පමණට සංස්කාර හට ගන්නවා. සංඛාර පත්‍ය අවිඥානම් ඊට අදාළ වූ විඥාන හට ගන්නවා. විඥාන පත්‍ය නාම රූපං ඒ විඥාණයට අදාළ වූ මානසික ස්වභාවයේ සාරූපය ක්‍රියාත්මක වෙනවා. නාම රූප පත්‍ය සලායතනං සලායතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදානං උපාදාන පත්‍ය භවෝ භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ ඒව මේ තස්ස දුක්ඛ කන්දස්ස සමුදයෝ හෝති. තින්නතනි එක සුළු මොහතෙන් අපි ඇස දල්වාගෙන ඇස ඇරලා බාහිර රූපයක් ඇතැයි කියලා බලන මොහොතෙම මේ පටිසම්පාදියංග සියල්ලක්ම ක්‍රියාත්මක වෙලා අපි ජරා මරණ වැළඳ ගනිමින් ස්පර්ශ කරමින් ඉන්නේ. මෙන්න මේකයි පටිසම්පාදයේ ක්‍රියාත්මක වන ආකාරය. අවිද්‍යාව නිසා සංස්කාර හට ගන්නවා කියන කාරණේ මේකයි. එතකොට මේ පටිසම්පාදියංග විවිධ ආකාරයෙන් ධර්මය තුල විස්තර කරනවා. එකතකින් අවිද්‍යා සංඛාර දෙක අතීත හේතු විදියට දක්වලා විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියන ටික වර්තමාන ප්‍රතිඵල ඵල විදියට දැකලා ඊට පස්සේ තෘෂ්ණා උපාදාන භව ජාති ජරා මරණ ආදී මේ කරුණු ඊළඟ එයින් පස්සේ සිද්ධ වෙන නව කර්ම සහ නව කර්ම වලට ලැබෙන නව විපාක විදියට ඊළඟට දක්වලා තියෙනවා. එතකොට අන්න එහෙම දක්වද්දී මේ සියල්ලක්ම එකම මොහොතක එකතකින් මේ පරිසම්පාදයන්ග අතීත වර්තමාන අනාගත කියලා විස්තර කරන්නත් පුළුවන්. ඇයි ඒකට හේතුව අපි මේ සසර භව ගමනක එන්නේ අතීතයට සම්බන්ධ කරලා කියන්නත් පුළුවන් මේක. කෙනෙකුට තර්ක කරන්න පුළුවන් කමක් නැහැ මේක අතීතයට සම්බන්ධ කරන්න බෑ කියලා. ඇයි ඒකට හේතුව? එහෙම අපට අතීතයක් නැත්නම් මරණය මැත්තේ ජීවිතයක් නැත්නම් අපට දුක නිදහස් වීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. දුක නිදහස් වීමක් අවශ්‍ය වෙන්නේ අපට මේ සසර අපි භවයක ඉන්න හින්දා. ධර්මයේ පැහැදිලිවම දැක්වෙනවා අපට ධර්මයක් අවශ්‍ය වන්නේ ඇයි? සාස්ත්‍රවරයෙක් අවශ්‍ය වන්නේ ඇයි? ධර්මයේ භාවිතයක් අවශ්‍ය වන්නේ ඇයි කියන කාරණය. ඒ අවශ්‍ය වෙන්නේ අපි මහලු වෙන නිසා. අපි මරණයට පත් වෙන නිසා. අපි නැවත උපතකට යන නිසා. අපි නැවත උපතකට නොයනවා නම්, අපි කලින් ජීවත් නොවුණා නම්, මරණයෙන් පස්සේ ජීවිතයක් නැත්නම් අපි කැමති විදිහට මේ ජීවිතය අපිට ගත කරන්න පුළුවන්. නමුත් අපි මේ සසර ගමන කියන්නේ මරණයෙන් පස්සේ නැවත කර්මානුකූලව යනවා. අන්නේ ගමන තුලදී අපට දුක නිදහස් වීමක් අවශ්‍යයි. සසර ගමනේදී දුක නිදහස් වීම විතරක් නෙවෙයි මේ ජීවිත කාලය තුලදීම මේ බාහිරින් එළමෙන දුක් කරදර ටික අවිද්‍යාවෙන් අරගෙන විඳින මේ දුක් ටිකෙන් අපට නිදහස් වෙන්නට අවශ්‍යයි. අන්නේ අවශ්‍යතාවය නිසා තමයි මේ දැනුම අපට අවශ්‍ය. එතකොට අපි බලන්නට ඕන අපි මෙන්න මේ මට්ටමේදී කොතනද අපි දැන් මේ මොහොතේ ඉන්නේ? ඇතන රූපයන් දකිනකොට බාහිර අන්තයට ගිහිල්ලා සමුදයන් තිඳගෙන බාහිර රූපය මත විඥානක් ඉතියක් කරගෙන ඒ තුල අපි ඉන්නවද නැත්නම් ඒකෙන් නිදහස් වෙන විදියට දුකෙන් නිදහස් වෙන ආකාරයට ස්පර්ශ නිරෝධයන්තය දිනේ කියලා බලන්න. ස්පර්ශ නිරෝධයන්තය කියලා කියන්නේ ඇසට රූපයක් පේනකොට බාහිර රූපයේ සම්පූර්ණයෙන්ම ඉතුරු නැතුව නිරුද්ධ වෙච්ච මොහතකයි තමා මේක මන ආයතනෙන් ධර්මාලම්බනයක් විදිහට මනෝ විඥාණයෙන් හඳුනාගන්නේ කියන අවබෝධයට අපි එන්නට ඕන. අන්නේ අවබෝධය අපි හිතියොත් මොකද වෙන්නේ? අපට අවිද්‍යාව දුරු වෙන පමණට අවිද්‍යායත්වයේ වශේෂ විරාග නිරෝධහ සංඛාර නිරෝධෝ, සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ, විඥාන නිරෝධහ නාම රූප නිරෝධෝ, නාම රූප නිරෝධා සලායතන නිරෝධෝ, සලායතන නිරෝධා පස්ස නිරෝධෝ, පස්ස නිරෝධා වේදනා නිරෝධෝ, වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ, තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ, උපාදාන නිරෝධා භව නිරෝධෝ, භව නිරෝධා ජාති නිරෝධෝ, ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පායාස නිරුද්ධಂತಿ. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස නිරෝධෝ හෝති කියපු විදියට සපුරාම මේ දුකෙන් අපට නිදහස් වෙන්නට පුළුවන් අපි නිරෝධය අන්තිය තුල ප්‍රඥාවෙන් වාසය කරෝති. එතකොට පින්වතුනි අප ගැනම කල්පනා කළ බලන වටිනවා. අපි මේ මොහොතේ ඉන්නේ අවිද්‍යාවෙන්ද ප්‍රඥාවෙන්ද කියලා අපි බලන්නට ඕන. පින්වතුනි වැඩිපුරම අපි අවිද්‍යාවෙන් ඉන්නේ. මේ යථාර්ථය නොදැනගෙන ඉන්න සහ දැනගත්තත් මේ මොහොතේ සිහිය නොසිටීම නිසා අපි නැවතත් දුකටපත් වෙලා මේ සංසාර චක්‍රය තුල කරකැවීමෙන් ඉන්නේ අපි. මෙන්න මේක තමයි පින්වතුනි අපි ආරම්භයේදීම දැනගන්නට ඕන. එතකොට මුලින් ස්කන්ධ පංචකයක් හටගන්නවා. ඒක පිරිසුදු මට්ටමේක. ඒ අවස්ථාවේ තියෙන හිත පකති පරිසුද්ධ මෙදන් චිත්තං කියලා කියන ප්‍රകൃතියම පිරිසුදු සිතක් සහිත අවස්ථාවක්. මුල් අවස්ථාව ඒක කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි. ඒක සුදු කර්මයක්වත් කළු කර්මයක්වත් නෙවෙයි. ඒක හුදෙක් කර්ම විපාකයක් විතරයි. අන්න ඒ විපාක මට්ටමේ ස්කන්ධ පංචකය හටගෙන එතනම නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වෙච්ච මොහතක අපි ඉන්නේ ප්‍රඥාවෙන් අරගෙන ඒක නිරුද්ධ වෙන විදිහට බලමින්ද ඉන්නේ, නැත්නම් ඒ කවිද්‍යාවෙන් අරගෙන ඒ තුලද වාසය කරන්නේ කියලා බලන්න. ඒ තුල වාසය කරෝතින් අපි ජරා මරණ ප්‍රිය විප්‍රයෝග සියලුම දුක් අපට විඳින්න වෙනවා. බාහිර අයගෙන් එන සියලු අපහසුතා කරදර දුක්ඛම් කටළු අපි තමන්ගේ කරගෙන තමන්ට දුක් විඳින වෙනවා. මෙන්න මේක යමෙක් තේරුම් ගත්තොතින් ඔහුට සුතමේ ඥාණයෙන් මේක ගැන අවබෝධයක් ලැබුණොතින් ඒ ලැබිච්ච පමණට ඒ තැනැත්තා දකිනා ඊට පස්සේ මේකෙන් නිදහස් වෙන නම් මාර්ගය මොකද්ද කියලා. අන්නේ මාර්ගයේ ප්‍රධාන සලකුණක් තමයි සතිමත් බව කියලා කියන්නේ, සම්මා සතිය කියලා කියන්නේ, නැත්නම් සතර සතිපට්ඨානය කියලා කියන්නේ. එතකොට පින්වතුනි හැබෑ ලෙසම සතර සතිපට්ඨානෙ මුණ ගැහෙන්නේ මෙන්න මේ අවබෝධය තිමිච්ච කෙනෙකුට. අන්නේ නිසායි භාගතුන් වහන්සේ නිතරම සඳහන් කරන්නේ මේ සතිපට්ඨානය ආරම්භ කිරීමට කලින් ආධිකේනේව කුසලේහි ධම්මෙහි පරිසෝදෙහි කියලා කාරණයක් සඳහන් කරනවා. යම්කිසි කෙනෙක් සතිපට්ඨානය වඩලා සැබෑ ලෙසම දුක් දොමනස් දුරු කරන්නට මානසික පරිසුද්ධත්වයේ අපේක්ෂාවෙන් ඉන්නවා නම් එතනත්තා ආරම්භයේදීම මුලදීම කුසලයේ පිරිසුදු කරගන්නට ඕන. මේ මොකද්ද? සීලංච සුවිසුද්ධං දික්ඛින් චුජුකා. සීලය පිරිසුදු වෙන්නට ඕන කායික වාචික සංවරයේ උපරිම මට්ටමෙන් පවත්වා ගන්නට ඕන. ඒ විතරක් නෙවෙයි දික්ඛින් චුජුකා. දික්ඛිය ඍජු කරගන්නට ඕන. තමන්ගේ දර්ශනය දැක්ම සම්මාදිට්ඨිය නිවැරදි කරගන්නට ඕන. අනේ සම්මාදිට්ඨිය කොටස් දෙකක් තියෙනවා. එකක් කම්මසකත සම්මාදිට්ඨිය ඉඳලා ඊතනස්සා දාන සීල භාවනා පින්කම් කරන අතරේදී හැකිතාක් දුරට සබ්බපාපස්සකරණං කියපු විදිහට අකුසලෙන් මිදීම. ඒක ස්වර්ගගාමී මාර්ගය. ඒ උපරිම ප්‍රතිඵලය දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක කරා යාම. ඒ සඳහා බොහෝ දෙනෙක් කටයුතු කරනවා. නමුත් අප මේ විශේෂයෙන් කතා කරන්නේ ඒ සත්‍යම නෙවෙයි. අර සම්මාදිට්ඨියේ දෙවනි පියවර වෙන අරියා අනාස්සවා ලෝකෝත්තරා මග්ගංගා කියන මාවතේ අපි මේ ප්‍රකාශ කරන්නේ, පැහැදිලි කරන්නේ, සාකච්ඡා කරන්නේ. ආර්ය වූ අනාස්සර වූ ලෝකෝත්තර වූ මාර්ගයට අංගයක් කොට තියෙන සම්මාදිට්ඨිය අපි මේ සාකච්ඡා කරන්නේ. අන්න එතනින් ඍජු බව ඇති කරගන්නට ඕන. මේ ඍජු බව ඇති කරගත්තොත් පින්නොතුනි අපේ ඉදිරිපිට නිර්මාණය වෙන යථාර්ථය තමයි උජුකෝ නාම සෝ මග්ගෝ අභිහා නාම සෝ දිසා කියපු විදියට ඍජු වූ නිර්භය වූ සහනශීලී වූ සෝදායි මාවතක් අපේ ජීවිත ඉදිරිපිට නිර්මාණය වෙනවා. ඒ මොකද්ද? ඒ මාවත තමයි බුදුරජාණන් වහන්සේගේ ආරම්භක ධර්ම දේශනාව ඉඳන් ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව ඉඳන් සූත්‍ර දේශනා රසක විස්තර කළ තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය, මධ්‍යම ප්‍රතිපදාව, අංග 8කින් යුක්ත මේ නිවන සැනසෙන මාවත. එතකොට පින්නතුනේ මෙන්න මේ සම්මා දිට්ඨියෙන් ආරම්භ වෙන මාර්ගයේ තමයි සම්මා සතිය කියන එක තියෙන්නේ. මේක ඉතාම මනවින් තේරුම් ගන්න ඕන කාරණයක්. බොහෝ දෙනෙක් සතිමත් බව වෙනම හුදකලා කළා අද පුහුණු කරන්න යන කාලෙක අපේ වඩන සම්මා සතිය සම්මා දිට්ඨි පුරේ ජවං සම්මා දිට්ඨියේ පෙරමුණකට ගත්තෝ නැත්තම් මුලින් සඳහන් කරාර දුකේ හට ගැනීම හා Nirodha ගැන පැහැදිලි දැක්මක් තියෙන පුද්ගලයෙකුට තමයි සැබෑ ලෙසම ආරස්නගික මාර්ගයේ මුණ ගැහෙන්නේ. ආරස්නගික මාර්ගයේ ඉන්න කෙනාටයි සැබෑ ලෙසම දුකෙන් නිදහස් වෙන පාරිසුද්ධත්වය ඇතිවන සැබෑ වූ සතිමත් බව සම්මා සතිය සේක සම්මා සතිය නැත්තම් අසේක වූ සම්මා සතිය මුණ ගැහෙන්නේ. එතකොට පින්නතුනි මෙන්න මේ ආරස්නගික මාර්ගය ගැන අපි දැනට දක්වනට වඩා සුවිශේෂී අවධානයක් යොමු කරන්න ඕන. ඇයි මේකට හේතුව? අද ඔබ දන්නවා ධර්මයේ නාමයෙන් බොහෝ දේවල් ලෝකේ සාකච්ඡා කරන කාලයක්. ගුණධම් දිනු කරන්න ලෝකයේ මිනිස්සු අප්‍රමාදීව ධර්මය හොයාගෙන වේගෙන් පුහුණු කරන කාලයක්. එවැනි කාලයක නොයෙක් දේවල් පුහුණු කරනවා. සීලය පුහුණු කරනවා, දානය පුහුණු කරනවා, සතිමත් බව පුහුණු කරනවා, සමාධිය පුහුණු කරනවා. මේ නොයෙක් දේවල් ලෝකේ පුහුණු කරනවා පින්නතුනි. නමුත් ඒ එක එක කොටස් අරගෙන අපි පුහුණු කරන අවස්ථාවක් තියෙනවා. නමුත් හැබැයි ලෙස මේ ප්‍රතිඵල ලබා ගන්න නම් අර සම්මා දිට්ඨි පුරේ ජවන් කියපු විදිහට සම්මා දිට්ඨිය පෙරමුණ කරගත්තු ආරස්නගික මාර්ගයේ තුලයි අපි මේ සියලුම කටයුතු සම්පාදනය කරගති උත්තේ. මේකට තමයි තිරසර සංවර්ධනයි කියලා කියන්නේ. මේක තමයි බුදුදහමේ තියෙන හැබැයි ලෙසම දියුණුව සංවර්ධනයි කියලා කියන්නේ. නමුත් පින්නතුනි අභාගයකට තරම බලන ඔබ අද අප ධර්ම දේශනා ශ්‍රවණය කිරීමේදී මේ ආරස්නගික මාර්ගය අපි කොයිතරම් අඩුවෙන්ද සාකච්ඡා කරන්නේ කියලා බලන්න. හොඳට කල්පනා කරලා බලන්න. ඔබට ඇහෙන දේශනා වලින් කොයිතරම් ප්‍රමාණයක්ද මේ ආරස්නගික මාර්ගය ගැන ඔබට ඇහෙන්නේ කියලා ඔබම අවංකව කල්පනා කරලා බලන්න. එහි අවසාන ප්‍රතිඵලය මොකද්ද? අපි හුඟක් බණ අහලා තියෙනවා. අපි හුඟක් පින්කම් කළා තියෙනවා. ඊටාම ඉහළ මට්ටමේ පූජනීය ස්ථාන ගොඩනැගිලි අපි නිර්මාණය කරනවා. මහ විශාල මට්ටමේ ආමිස පූජා පවත්වනවා. මහා දන් දෙනවා. නමුත් එහෙම පින්කම් කරන මේ ලෝකයේහි දිනෙන් දින බලන්න පින්නතුනි සමාජ විෂමතා වැඩි වෙන හැටි, සමාජ විෂමාචාර වැඩි වෙන හැටි, මත්ද්‍රව්‍ය භාවිතය වැඩි වෙන හැටි, යුද්ධේ වැඩි වෙන හැටි, ඕනෝන්ට බැන ගන්න ගතිය වැඩි වෙන හැටි, සත්ව ඝාතනය වැඩි වෙන හැටි, අවියවද වෙනදාම බහුල වෙන හැටි. පින්නතුනි මොකද්ද මේකට හේතුව? මෙතරම් පින්කම් කරද්දිත්, මෙතරම් භාවනා කරද්දිත්, මෙතරම් අපි සිල්වන්තව ඉඳිද්දිත් අද ලෝකයක් විදිහට පිරිහෙන්නේ, සමාජයක් විදිහට පිරිහෙන්නේ, බෞද්ධ රටක් විදිහට අපි පිරිහෙන්නේ ඇයි? අපි පිරිහෙන්නේ පින්නතුනි මෙන්න මේ සම්මා දිට්ඨියේ පෙරට කොට යන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පසෙක තියලා අපි කැමැති කැමැති දේවල් ලෝකේ කරන්න ගිහිල්ලා. ඒ දේවල් ලෝක සම්මතයේ දිට හොඳ දේවල් පින්නතුනි. නමුත් හොඳ වුණාට, ඒ සුළු කාරණයක් හොඳ වුණාට අපේ සමස්ත රාමුව සැකැස්මියේ තියෙන අඩුපාඩුකම් නිසා දිනපතාම සමාජයේම මුළු ලෝකෙම පිරිහිමට යන්නේ. මේක වළක්වන්න බෑ පින්නතුනි. ඒක වළක්වන්න නම් මේ සම්මා දිට්ඨියෙන් ආරම්භ වන ආරස්නගික මාර්ගය තුළ ඉඳගෙනයි අපි මේ සම්මා සතිය තුළ සියලුම ගුණධර්ම වර්ධනය කරන්න ඕන. යම්කිසි තැනක කෙනෙක් යම්කිසි කෙනෙකුට බණිනව නම් මොකක්ද ඒකට හේතුව? ඒකට හේතුව සම්මා වාචාව නැතිවීම. කෙනෙකුට ද්වේෂ කරනව නම් මොකක්ද හේතුව? එයාගේ සම්මා සංකල්පය නැති නිසා. අව්‍යාපාද සංකල්පය නෑ එයාගේ. යම්කිසි කෙනෙක් මද්ද්‍රව්‍ය වෙළඳාම් කරනව නම් විසවණිජා කියන මිච්ඡා ආජීවයට ගිහිල්ලා වැරදි දීවන මාර්ගයකින් ඉන්නේ. යම්කිසි කෙනෙක් සත්තු වෙළඳාම් කරනවා නම් සත්වණිජා මේ අදහිමි වෙළඳාම මේ තියෙන්නේ. යම්කිසි කෙනෙක් අවිවාද වෙළඳාම් කරනවා නම් යුද්ධයට උදව් කරනවා නම් මේ සත්වණිජා කියන කාරණේ මේ තියෙන්නේ. ඒ වගේම මද්ද්‍රව්‍ය භාවිත කරනවා නම් ඒවට උදව් කරනවා නම් ඒව ව්‍යාපාර වශයෙන් කරනවා නම් මේ මොකද තියෙන්නේ? මේ තින්නොත් පින්නොතුනේ තියෙන්නේ මේ විෂ වණිජ්ජා ඒ වගේම මජ්ජ වනිජ්ජා මද්ද්‍රව්‍ය වල ධම මේ තියෙන්නේ. ඇයි මේ හේතුව? මේ සම්මා ආජීවයේ කියන අංගය අපි සම්පූර්ණ කරගෙන නැහැ. යම් කිසි තැනක ප්‍රාණඝාතය කරා නම්, සොරකම කරා නම්, කාමවල හැසිරුණා නම් මොකද්ද මේකට හේතුව? සම්මා කම්මන්තිය නැහැ. යහපත් කර්මාන්ත අපේ නැහැ. යම් කිසි තැනක හිස් වචන කතා කරනවා නම්, නිසරු වචන කතා කරනවා නම්, දේශයෙන් බනිනවා නම්, කේලම් කියනවා නම්, බොරු කියනවා නම් මොකද්ද හේතුව? පින්නතුනි සම්මා වාචාව නැහැ. එහෙනම් බලන්න කිසියම් නිවසක කිසියම් සමාජයක රටක ලෝකයක විනාශයක් අභාග්‍යයක් දුර්භාග්‍යයක් තියෙනවා නම් ඇයි ඒකට හේතුව? මේ සම්මා දිට්ඨියේ පෙරමුණ ගත්ත මේ ආරස්තංගික මාර්ගයේ කිසියම් අංගයක් කඩවීමමයි. එහෙනම් ලෝකයක් නිවැරදි කරන්න ගත යුතු එකම වැඩපිළිවෙලත් මෙන්න මේ ආරස්තංගික මාර්ගයමයි. ඒක ලෝකයේහි සාමය ඇති කරන විතරක් නෙවෙයි, උදේක ලෝක සාමය විතරක් නෙවෙයි, නිවසේ සතුට සහනය සමගිය පුද්ගලික මානසික සුවේ ඉඳන් ලෝක සාමය දක්වා යන ගමනේදී, මේ විශ්ව මෛත්‍රිය දක්වාම යන ගමන මගේදී ප්‍රධානතම මාර්ගය බවට පත් වෙන්නට ඕන ආරසංග මාර්ගය. අපි ඒ අමතක කරලා වෙන කුමන වැඩ පිළිවෙල වැඩුවත් පින්නතුනි අපි යම්කිසි කොටසක් විතර ඇදිනු කළ තියෙන්නේ, තව පැත්තක ලොකු හානියක් ලොකු අවපාතයක් තියෙනවා. අන්නේ අවපාතය අඩු කරලා මුළු සමාජයක් හැම පැත්තෙම සංවර්ධනය කරන්න නම් ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන්, සදාචාරය වශයෙන්, අධ්‍යාපනික වශයෙන් මේ හැම පැත්තකම දියුණුව එක විටම සමාන්තරව සිදුවෙන්න නම් මේ ආරසංග මාර්ගය තමයි එකම මාවත. අන්නේ මාර්ගයේ ඉඳගෙනම තමයි පින්නතුනි අපිත් මේ සම්මා සතිය වඩන්නටත් ඕන. මේ ආරසංග මාර්ගයේ කාතකෙන් නිවසේ සතුට සාමය සහනය විතරක් නෙවෙයි, සමාජයේ යහපත විතරක් නෙවෙයි, මෙලව ජීවිතයේ සහනය සතුට පමණක් නෙවෙයි, පරලෝ ජීවිතයේ සුගතියත්, ඒ වගේම මේ ජීවිත කාලයෙන්ම සපුරාම දුකෙන් නිදහස් වෙනටත්, සංසාර චක්‍රයෙන් නිදහස් වෙනටත් මේ සියලටම මාවත තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කියන එක පිළිබඳව අපි නැවත නැවතත් හිතන්නට ඕන, නැවත නැවතත් කතා කරන්නට ඕන, නැවත නැවතත් සාකච්ඡා කරන්නට ඕන. අපට වැරදුණු තැන ඉතාම නිවැරදිව අපි අවංකව බුද්ධිමත්ව හඳුනා ගන්නට ඕන. එතෙන්දී පින්නතුනි අපාද විශේෂයෙන් කතා කරන්නේ සම්මා සතිය නැත්නම් සතර සතිපට්ඨානය ගැන. අපි මුලින් සඳහන් කළ අපට දුක ඇතිවෙන හේතුව, දුකේ ස්වභාවය, පරිසම්පාද යන හැටි, ඒකේ නිරෝධය අපි සාකච්ඡා කළා. එහෙනම් අන්න එකෙන් නිරෝධයට යන්න නම්, දුකේ නිරෝධයට යන්න නම් මොකද කරන්න ඕන? මෙන්න මේ සතිපට්ඨානය වඩන්න ඕන. අන්නේ සතිපට්ඨානය වඩන ආකාර කීපයක් ධර්මයේ තුල තියෙනවා. ප්‍රධාන වශයෙන් මහා සතිපට්ඨාන සූත්‍රයේ විස්තර කරන කායනුපස්සනාවේ කොටස් 6කට බෙදලා ආනාපාන සතිය, ඒ වගේම සම්පජඤ්ඤ පබ්බේ, ඉරියාපත පබ්බේ, ධාතු මනසිකාර, පටික්කුල මනසිකාර, නවසීවතික මෙන්න මේ අංගෝස්ස යන වැඩි පිළිවෙලක් තියෙනවා. වේදනුපස්සනානම් දුක්ඛ සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ සාමේශ නිර්ාමිස මේ ආදි වශයෙන් කරන විග්‍රහය. හිතනම් සරාග බීත දෝෂ සදෝහ වීස දෝෂ සමෝහ වීත මොස මොහ ආදි වශයෙන් යන විග්‍රහය තියෙනවා. ඊට පස්සේ ධම්මානුපස්සනාවේදී නීවරණ ගැන, ආයතන ගැන, ස්කන්ධ ගැන, පටිච්චසම්පාද, චතුරාර්ය සත්‍ය මේ වගේ කාරණා ගැන ගැඹුරු විග්‍රහය ගිහිල්ලා උපරිම ලෙස සතිපට්ඨානයෙහි අග්‍ර ප්‍රතිඵලය වන සත්‍යබොජ්ජංග වැඩෙන ආකාරය දක්වා විස්තරයක් එනවා. කැමති කෙනෙකුට ඒ ඔස්සේ වඩන්න පුළුවන්. අපි සරලව විස්තර කරනවා නම් කෙනෙක් ආනාපාන සතිය තුලින්ගෙන හුස්ම ගැනීම පිටකිරීම ගැන සිහිය යොදමින් ඒ තැනැත්තා මේක වඩන්නේ ඇයි? දැන් අපි ආනාපාන සතිය වැඩුවත්, ඉරියාපතේ වැඩුවත්, ධාතු මනසිකාරයේ වැඩුවත්, සම්පජඤ්ඤේ වැඩුවත්, පටිකුල මනසිකාරයේ වැඩුවත්, නවසීවතිකේ වැඩුවත් අපි තේරුම් ගන්නට ඕන ඇයි අපි මේක වඩන්නේ? අපි වඩන්නේ දුකෙන් නිදහස් වෙන්න. දුකෙන් නිදහස් වෙන නම් මොකද කරන්න ඕන? බාහිර රූපයක් නිර්මාණය නොවන විදිහේ ස්ථාවර අවබෝධයකට යන්නට ඕන. ඒ ස්ථාවර අවබෝධයකට යන්න නම් මෙන්න මේ රූපය ගැන පිරිසිදු දැනගන්න ඕන කියන හැඟීමෙන් තමයි අපි කයනුපස්සන වඩන්නේ. එතකොට හුස්ම ගැනීම පිටපිරීම පිළිබඳව සිහියෙන් ඉඳීම විතරක් නෙවෙයි අපි කරන්නේ. එතන සිහිය තියාගෙන ඉන්නවා, ඒක සතිපට්ඨානය. ඒක සමතය. ඒක සතිය. අන්න ඒ තුළ සිහියෙන් ඉඳීමෙන් ඒකට කියනවා ආයුහන ලක්ෂණ කියලා. අර ගොයම් කපන කෙනෙක් එක අතකින් ගොයම් මිට අතට ගත්තා වගේ අපේ කායේ කයනුපස්සී විහෙරති කියපු විදිහට මේ ආස්වාස ප්‍රස්වාස කය ගැන අපි අවධානයෙන් ඉන්නවා. ඉන්න ගමන් අපි ඊට පස්සේ මොකද කරන්නේ? අජ්ජත්තනවා කය කයනුපස්සී විහෙරති, බහිද්ධාවා කය කයනුපස්සී විහෙරති. මේක තමන්ගේ ජීවිතයත් මේකයි වෙන්නේ, බාහිර කෙනාටත් මේකයි වෙන්නේ කියලා දැනගෙන ඊට පස්සේ අනිත් අතින් දැකැත්තෙන් ඡේදන ලක්ෂණෙන් ඡේදනය කරනවා. මොකද ඒ ඡේදනය කරන්නේ? සමුදේ ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති, සමුදේ වය ධම්මානුපස්සී විහෙරති. මේ කය හටගත්තේ හේතු නිසා. අවිද්‍යා, කර්ම, තෘෂ්ණා, නිබ්බති ලක්ෂණ නොදෙනීම ආදී අතීත හේතු සහ මේ ජීවිතයෙන් ලැබෙන ආහාර ආදී මේ හේතු ටිකක එකතුවක් ප්‍රතිඵලයක් විදියටයි මේ මොහොතේ හුස්ම ගන්නෙ. ඒ හේතු නිරුද්ධ වීමෙන් හැම මොහොතෙම මේක නිරුද්ධ වෙන ස්වභාවයක් කියලා දන්නවා. අත්ති කායෝතිවා පනස සති පච්චපටිතා හෝති. කය කියලා දෙයක් තියෙනවා. යාව දේව ඥානමත්ථය තවදුරටත් ඔහුගේ ඥානය දිනු වෙනවා අවබෝධය සඳහා. ඔහෝ නැකකින්ති ලෝකේ උපාදීයති. ඔහෝ කයක් තියෙන බව දන්නවා. නමුත් ඔහෝ අනිසිතෝච විහෙරති. ඔහු මේක ඇසුරු කරන්නේ අතෘස්නා දෘෂ්ටිමාන වශයෙන්. ඇයි? ඔහු අර සමුදේවය දකිනකොට ඔහුට මේක නිත්‍ය සැප වශයෙන් ගන්න දෙයක් නැහැ. හේතුඵල සම්බන්ධතාව ඔහු දකිනවා. නැචකින්ති ලෝකේ උපාදීයති. කිසිවක් ඔහු තෘස්නා දෘෂ්ටිමාන වශයෙන් නොගෙනමින් මේ කයෙන් ශරීරයෙන් ටිකෙන් ටික නිදහස් වෙනවා. එතකොට යම් කිසි කෙනෙකුට ඕනනම් පුළුවන් ආනාපාන සතිය මේක දිනු කරන්න. තවත් කෙනෙකුට ඕනනම් පුළුවන් ඉරියාපත විදියට ගච්ඡන්තෝ වා ගච්ඡාමිති පජානාති, පිටිතෝ වා පිටිතෝ මිති පජානාති, නිසින්නෝ වා නිසින්නෝ මිති පජානාති, සයනෝ වා සයනෝ මිති පජානාති කියපු විදියට ඇවිදිනකොට ඇවිදින බව දන්නවා, හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව දන්නවා, ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නවා, සැතපෙලිනකොට සැතපෙලින බව දන්නවා. මේ සතරීරයව ගැන සිහිය තියාගනිමින් මේ සතරීරයෙන් යුක්ත මේ ක්‍රියාකාරීත්වය හටගන්නෙත් මේ ආහාර ආදී හේතු නිසා නේද? හේතු නිරෝධයෙන් මේක නිරෝධ වෙනවා නේද කියන එක ගැන සිහිය නුවණ දිනු වෙමින් මේ ශරීරයට තියෙන ආසාව ටිකෙන් ටික අඩු කරගන්නවා. ඊළඟට පින්නතුනි අපිට පුළුවන් සම්පජඤ්ඤ සබ්බේ විදියට උදෑසන අවදි වෙච්ච මොහොතේ පටන් රාත්‍රියේ නිින්දට යම දක්වා සීලම කාරණා මේ වගේ සිහියෙන් කරන්න පුළුවන්. අබේඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති. ඉදිරියට යනකොට ආපස්සට එනකොට සිහිය යනවා. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති. ඉදිරිපස දෙපසාදිය බලනකොටත් ඒ වගේම සිහියෙන් කරනවා. සමින්ජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති. අතපය දික්කනකොට හකුලනකොටත් මේ වගේ සිහියෙන් කරනවා. උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති. ශරීර කෘත්‍ය කරනකොටත් සිහියෙන් කරනවා. ගතේකිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ සම්පජානකාරී හෝති. තමන්ගේ මේ ශරීර ක්‍රියාකාරීත්වයන් කරනකොට සිහියෙන් කරනවා. අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති. ආහාර පාන අනුභව කිරීම ආදී මේ කටයුතු වලදී තෝ සිහියෙන් කරනවා. මේ හැම දෙයක්ම උදෑසන අවදි වෙච්ච මොහොතේ පටන් රාත්‍රී නිින්දට යෑම දක්වා හැම කටයුත්තක්ම සිහියෙන් කරනවා. දැනටත් බොහෝ අය සතිපට්ඨානය කියලා මේ කොටස කරනවා. හැබැයි අපි තේරුම් ගන්නට ඕනේ ඇයි මේක අපි කරන්න කළ අවසානයේදී මොකද්ද අපි බලාපොරොත්තු වෙන්නේ කියලා. අපි වර්තමානයේ ඉන්නවා කියලා හිතියට විතරක් පිනුතුනේ දුකෙන් නිදහස් වෙන්න බෑ. අපි වර්තමානයේ හිටියයි කිව්වට අපි ඉන්නේ අවිද්‍යාවෙන් ඉන්නේ. ඇහැට දකින්න රූපය, මේ ඉදිරිපිට තියෙන රූපය, ඒ රූපයට මා ප්‍රතිචාර දක්වනවා කියලා කිව්වට අපි එක සියෙන් හිතියට විතරක් අපිට දුකෙන් නිදහස් වෙන්න බෑ. අපි තවදුරටත් අවිද්‍යාවමයි ඉන්නේ. ඒ ඉදිරියෙන රූපයට අපිට සංවර වෙන්න පුළුවන්, ඒ රූපය අසුරු කරලා පින්කම් කරන්න පුළුවන්. ඒත් අපි ඉන්නේ අවිද්‍යා පත්‍ය සංඛාරා, ඒ පුණ්‍ය අපි සංඛාර කරත් අපි අවිද්‍යා පාදකව ඉන්නේ. ඇයි ඒ? මේ පේන රූපය දැනට තියෙන රූපයක්, දැනට බාහිර ලෝකයේ සජීවී රූපයකට යම ප්‍රතිචාර දක්වන්නේ. නැත්තම් තමන්ගේ මේ පේන ශරීරය තමන් සිහියෙන් ඉන්නේ, දැනට තියෙන ශරීරයෙන් කියලා හිතාගෙන මේ වැඩ කරන්නේ. මේක කුසලයක් තමයි පින්නතුනේ. මේක සතිපට්ඨානය තමයි. හැබැයි මේක සතිපට්ඨාන භාවනාව නෙමෙයි. සතිපට්ඨාන භාවනා වෙන්න නම් මෙන්න මේ වර්තමාන අවිද්‍යාවෙන් නිදහස් වෙන්නට ඕන. ඒ නිදහස් වෙනවා කියන්නේ මේ ක්‍රියාකාරීත්වයට මූලික වෙච්ච මුල් ස්කන්ධ පංචයකට හිත තියන්නට ඕන. එතන රූපය හේතු ඇති කලින් හටගෙන නිරුද්ධ වෙච්ච මොහතකයි මා මේ මනසින් මේක ස්පර්ශ කරන්න කියලා දකින්නට ඕන. කෑම කනකොට කෑම කන බව සිහින් ඉන්නේ කොහොඳයි. ඒක කියලා තියෙනවා. අසිතේ පීතේ කායිතේ සායිතේ සම්බජානකාරී හොති කියලා කියනවා. නමුත් ඒක ආරම්භයක් විතරයි. ඒක දුකෙන් නිදහස් වෙන මාවතේ අවසාන පියවර නෙවෙයි. අවසාන පියවර කියන්නේ මොකද්ද? මේ කනකොට මේ රස දැනෙන අවස්ථාවේදී තමන්ට මේ රසය දැනෙන්නේ දිවත් රසයත් ජීවහා විඥානයත් ජීවහා සංපස්සයත් රස සංඥාවත් රස සංකේතනවත් නිරුද්ධ වෙච්ච මොහතකයි මා මේක දැන් දකින්නේ. මා මනසින් මේක දකින්නේ දකින වෙලාවේ රූපය ඉතුරු නැතුවම නිරුද්ධ වෙච්ච මොහතකයි මා මේක ස්පර්ශ කරන්නේ මේ රසය හඳුනාගන්නේ කියලා දකින්නට ඕන පින්නතුනි. අන්න එහෙම දැක්කොත් තමයි සැබෑ ලෙසම අපි සතිපට්ඨානයත් වඩලා ඒ ඉදිරි පියවර වෙන සතිපට්ඨාන භාවනාවත් වැඩුවා වෙන්නේ. සතිපට්ඨානය කියන්නේ කාය වේදනා චිත්ත ධම්ම කියන මේ හතරට සිත තියා ගැනීම. සතිපට්ඨාන භාවනා කියලා කියන්නේ අතෙන්ට සිහිය තියලා ආයෝන ලක්ෂණ විදිහට එතන අල්ලගෙන ඡේදන ලක්ෂණ විදිහට සමුදය ධම්මානුපස්සී විහෙරති වය ධම්මානුපස්සී කියන විදිහට වය ධම්මානුපස්සී විහෙරති කියන පු විදිහට අර මුල් නිරෝධ වෙච්ච ස්කන්ධ පංචකයෙහි සමුදය බැලීම. එතකොට විදර්ශනාව කියන්නේ පින්නතුනි වර්තමානයේ මේ ඉදිරිපිට පේන රූපය බැලීම නෙවෙයි, ඉදිරිපස මේ පේන අවිද්‍යාවෙන් ගත්තු රූපය. අන්න ඒ රූපයට පාදක වෙච්ච නිරුද්ධ වෙච්ච අතීත රූපයයි නොවනින් දකින්නේ. ඒ නිසායි දිට්ඨේ දිට්ඨමත්තං කියන්නේ, සුතේ සුතමත්තං කියන්නේ ඒකයි. දිට්ඨේ දිට්ඨමත්තං, සුතේ සුතමත්තං, මුතේ මුතමත්තං, විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං කියන්නේ මේකයි. මේ හැම පදයක්ම අතීත කෘදන්ත පදවලින් තියෙන්නේ. අතීතයේ දේ ගැන නුවණින් බලන්නේ. අන්නේ අතීත දේ ගැන කියන්නේ රූපං භික්ඛවේ ඥානං පස්සං යථා භූතං. ඒ අතීත රූපේ නිරුද්ධ වෙච්ච රූපය නිවැරදිසේ නුවණින් මනාව දැනගන්න දැකගන්න කියලා. ඒ කොහොමද ඒ රූපය අනිච්චයි දුක්ඛයි අනාත්තයි අහුත්වා සම්බුතං හුත්වා නබවිසති. ඒක පෙරණොති බිහටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙච්ච මොහතකයි මා මේක දකින්නේ කියලා දකිනකොටම මොකද නිදහස් වෙන්නේ? ඒ දුක්ඛ සත්‍ය පිළිසින දකිනකොට නිදහස් වෙන සමුදය සත්‍යෙන් අර ඇස කන ආදී පංච උපාදස්කන්ධයක් විදියට තෘෂ්ණාවෙන් යායන් තණ්හා පෝනෝ භවිකානන්දි රාගසහගත තත්‍ර තත්‍රා විනන්දිනී කියපු විදියට දුක්ඛ සමුදයන්තෙන් අපට නිදහස් වෙන්න පුළුවන්. ඒක ඒ තැන හිත බැස ගන්න ගතිය නවතින්නේ මේ ඉස්සරහා පේන රූපයට මං ආසා කරන්නේ නැහැ කියලා ඇස් දෙක වහගෙන ඉඳීමෙන් නෙවෙයි. අපි එකෙන් ඉදිරියේ පේන රූපෙන් නිදහස් වෙන්නේ මේක නිරුද්ධ වෙච්ච රූපයක් මා දකින්නේ කියන අවබෝධයෙන් මේක නිදහස් වෙන්නේ. අපි කණ්ණාඩි ඉස්සරහට යනකොට අපි කවදාවත් කණ්ණාඩියේ පේන රූපය අල්ලන්න ඕන කියලා කණ්ණාඩිය පැතර අත දික් කරන්නේ අපි. ඇයි? අපි දන්නවා රූපය තියෙන්නේ මේ පැත්තේ කියලා. මේ පැත්තේ රූපයේහි ප්‍රතිබිම්බය ඉදිරියේ තියෙන කියලා දකිනවා. අන්න ඒ වගේ අපි ඇහැට රූපයක් දකිනකොටම දන්නවා මේ හඳුනාගන්නේ නිරුද්ධ වෙච්ච රූපයක් කියලා හඳුනාගත්තොත් අපි බාහිරට මේ ප්‍රතිචාර දක්වන්නේ තමන්ගේ අභ්‍යන්තරයේ මූලයට හිත තියෙනවා. ඒ මුලට හිත තිබීම තමයි යෝනිසෝ මනසකාරය කියලා කියන්නේ. විතක්ක මූල සංඨාන කියන්නේ මේක. ඒ විතරකේ මුලටම ගිහිලා සීකිරීම, අන්නේ මුලටම ගිහිලා සීකිරීම තමයි විදර්ශනාව කියලා කියන්නේ. එතකොට කාරණා දෙකක් තියෙනවා. එකක් අතීතයෙන් නිරෝධ වෙච්ච ඇස, ඒ වගේම මේ මොහොතේ අවිද්‍යාවෙන් ගත්තු ඇස. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එක ඇසක් තියෙනවා පිරිසිදු දැනගන්නට ඕන, එක ඇසක් තියෙනවා ගිනි ගත්තු ඇස. අතීතයෙන් නිරෝධ වෙච්ච ඇස ඥානං පස්සං යථාභූතං, ඒක යථාභූත වශයෙන් මනමින් දැනගන්නට ඕන. ඒ වගේම චක්කුම් බික්කවේ ආදිත්තං, රූපම් බික්කවේ ආදිත්තං, චක්කු විඤ්ඤාණං ආදිත්තං කියලා කියනවා. ගිනගෙන දැවෙන එකක් ගැන කියනවා. ඇස ගිනිගෙන තියෙනවා, රූපය ගිනිගෙන තියෙනවා, චක්කු විඥාන ගිනිගෙන තියෙනවා කියලා. ඒ මොකද්ද කියන්නේ? ඒ කියන්නේ දුක්ඛ සමුදය. අර නිරුද්ධ වෙච්චක දැන් මේ මොහොතේ අරගෙන තියෙන එක ඒකයි ගිනිගෙන තියෙන්නේ. අන්න ඒකයි ප්‍රහීණ කරන්නට ඕන, දුක්ඛ සමුදය ප්‍රහීණ කරන්නට ඕන. දුක්ඛ සමුදය ප්‍රහීණ කරන්න නිකන් බෑ. ඒක කරන්නේ ක්‍රමවේදයකින්. මොකද්ද ඒ ක්‍රමවේදය? දුක්ඛ සත්‍යම් පරිඤ්ඤයං. අර මුල් ස්කන්ධ පංචකය පිරිසෙන් දැනගන්නට ඕන. දැනගෙන ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන්නට ඕන. බලන පමණට, අතීතයට හිත තියෙන පමණට, නිරුද්ධ වෙච්ච අතීතයට ඡේදන ලක්ෂයෙන් බලන පමණට මොකද්ද වෙන්නේ? වර්තමාන ඉදිරියේ පේන රූපෙන් නිදහස් වෙනවා. අන්නේ නිදහස් වෙන තමයි මේ කයනුපස්සන අපි වඩන්නේ. එතකොට හිත එකඟ කර කර අපි කරන්නේ රූපෙන් නිදහස් වෙන විදියට මේ සමුදය බලනවා. ඒ විතරක් නෙවෙයි වේදනාව ගැනත් බලනවා. අපේ කය ආශ්‍රිතව නැත්තං ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ආයතන හය ඔස්සේම ඇතිවන චක්කු සම්පස්සජා වේදනා, රූප සම්පස්සජා වේදනා, ගහන සම්පස්සජා වේදනා, දිවහා සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා, මනෝ සම්පස්සජා වේදනා කියලා මේ වේදනා හයක් තියෙනවා. මේ වේදනා හටගත් ස්පර්ශ නිසා, ස්පර්ශ නිසා හටගත් වේදනා ස්පර්ශ නිරෝධ වීමෙන් නිරුද්ධ වෙනවා කියලා දකිනවා. මේ දකින දකින හො දකිනවා වේදනාවක් කියලා දෙයක් තියෙනවා. ඒක සත්‍යයකට පුද්ගලිකයි කියන දෙයක් නෙවෙයි. ඒක හේතුවල ධමක ප්‍රතිඵලයක් විදිහට හටගන්න දෙයක්. හේතු ඇති කල්ලි ඉති ඉමස්මින් සති දං හෝති, ඉමස්මින් අතේ දන්න හොති කියලා මේ හේතු ඇති කලි හටගෙන හේතු නිරෝධයෙන් නිරුද්ධ වීම කියලා දකිනවා. සැප වේදනාවක් වෙනදත්, දුක් වේදනාවක් වෙනදත්, අදුක්කම සුඛ වේදනාවක් වෙනදත්, සාමිස සැපක් වෙනදත්, නිර්ආමිස සැපක් වෙනදත්, සාමිස දුකක් වෙනදත්, නිර්ආමිස දුකක් වෙනදත්, සාමිස අදුක්කම සුඛයක් වෙනදත්, නිර්ආමිස අදුක්කම සුඛයක් වෙනදත්. සාමිස කියන්නේ පංචකාමයේ ආස්වාදයට කරන දේවල්, නිර්ආමිස කියන්නේ පංචකාමයෙන් නික්මීම සඳහා කරන දේවල්. ඒ කුමන ආකාරයෙන් අපි කටයුතු කරද්දී සැප දුක් වෙනදත් ඉන්ද්‍රිය හයෙන් ඒ සියල්ලක්ම ස්පර්ශණ නිසා හටගෙන ස්පර්ශයෙන් නිරුද්ධ වෙනවා කියලා දකිනවා. ඒ වේදනාව තමන්ගේ දෙයක් විදිහට ගන්නෑ. ඒ වේදනාව තම අත්විඳිනකොට අත්විඳින්නේ මන ආයතනය කියන එක දකිනවා. අපි චක්කු සම්පස්සජා වේදනා කියලා කිව්වට ඒ වේදනාව අපි ඇසෙන් විඳින වේදනාවක් නේ කවදාවත්. ඒ වේදනාව අපි විඳින්නේ මනසින් විඳින්නේ. මනසින් විඳින අවස්ථාවේදී අර මුල් වේදනාව නිරුද්ධ වෙලා තියෙනවා. මේක දකිනකොට වේදනාව නිදහස් වෙනවා. චitte චිත්තානුපස්සේ විහෙරති. සිතට අරමුණක් එනකොටම සරාගං වාචිත්තං, වීතරාගං වාචිත්තං, සදෝස, වීතදෝස, සමෝහ, වීතමෝහ, සමාහිත, අසමාහිත, මහග්ගත, අමහග්ගත, විමුත්ත, අයුමුත්ත, මේ ආදී නොඑක් ආකාරයෙන් බෙදීම් දක්වන විඥානයේ සිත කොයි මොහතක හිතක් හටගත්තත් ඒ හටගත්තේ නාම රූප නිසා නේද? නාම රූප නිරෝධයෙන් මේක නිරෝධ වෙනා කියලා දකිනවා. ඒ වගේම ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. සිතවිලි ගැනත් එහෙම දක්වනවා. කාමච්ඡන්දාදී පංච නීවරණ, රූපාදී ස්කන්ධ පංචකය, ඒ වගේම අසාදී ආයතන, රූපාදී අරමුණු, මේ හැම දෙයක්ම හේතු ඇති කල්ලි හටගෙන හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙනවා කියලා දකිනවා. හේත් කෝට චතුරාර්ය සත්‍ය, අර කලින් අසා දැනගත්තු සුතමේ ඥාණයෙන් අසා දැනගත්තු චතුරාර්ය සත්‍ය ටිකෙන් ටික මේ තැනැත්තා අත්විඳිනවා. දුක සත්‍ය තව දුරටත් ඔය පිළිසින් දැනගන්නවා. දුක් සමුදය ඔහු තේරුම් අරගෙන දුක නිරෝධය පැත්තට යනවා. හැකිතා කේතන තාරසිංහ මාර්ගයේහි සීල සමාධි ප්‍රඥා නැත්තම් සමති දර්ශනා දෙකේ පුද්ගලයා ඉදිරියට ගමන් කරනවා. මෙහි ප්‍රතිඵල විදියට ඒතනැත්තා එන්නෙන්නම සතේ ධම්ම විජය, විරිය, ප්‍රීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියන මේ බොජ්ජංග හත එන්නෙන්න මේ තැනැත්තාගේ ජීවිතය තුළ වර්ධනය වෙනවා. එතකොට අපේ සතිපට්ඨානය තුළ ඉන්නවා නම් සතර සතිපට්ඨානය වැඩෙනවා. සතර සතිපට්ඨානය වැඩෙනකොට සති සම්බොජ්ජංග ආදී බොජ්ජංග ධර්ම වැඩෙනවා. බොජ්ජංග ධර්ම වැඩෙනකොට ඒතනත්තා විද්‍යා විමුක්තියටපත් වෙනවා. මේ ඥානය එන්නෙනම ප්‍රකට කරගන්නවා. චතුරාර්ය සත්‍ය උට විනිවිද පේන ගන්නවා. එපමණට ඒතනත්තා විමුක්තියට අවිද්‍යාවෙන් නිදහස් වීමටපත් වෙනවා. අවිද්‍යාවෙන් නිදහස් වෙච්ච පමණට ඔහු ලෝභ දේශ දෙකෙන් නැත්තම් රාග දේශ දෙකෙන් අත් මිදෙනවා. ඒතර මෙන්න මේ වැඩපිළිවෙල එක හතරකින් චතුරාර්ය සත්‍ය නැත්නම් පටිච්චසම්පාදය පිළිබඳ අවබෝධය සහිතව අපි හට ගන්නා වූ ආරම්භ කරන්නා වූ නැත්නම් සම්මාදිට්ඨි පුරේජවන් කියපු විදිහට චතුසත්‍ය සම්මාදිට්ඨිය පටිච්චසම්පාදය අවබෝධය සහිත වූ සම්මාදිට්ඨියෙන් ආරම්භ කරන මේ ගමන් මාර්ගය සම්මා සංකල්පයෙන් යහපත් සංකල්ප වලින්ගෙන සම්මා වාචාවෙන් යහපත් වචන කතා කරමින් සම්මා කම්මන්තෙන් තමන්ගේ කායික වැරදි වලින් නිදහස් වෙලා සම්මා ආජීවයෙන් යහපත් දිවි පැවැත්මෙන් කාලය ගත කරමින් සම්මා වායාමයේ යහපත් උත්සාහයෙන් අකුසල දුරු කරන්නත් කුසල දිනු කරන්නත් අප්‍රමාදීව උත්සාහ කරමින් ඉන්න තැනැත්තාට තමයි සැබැලෙසම සම්මා සතිය සතිමත් බව සතර සතිපට්ඨානෙ පැනවෙන්නේ. අන්නේ සතිපට්ඨානය තුළ ඉන්න පමණට හිත සමාධිමත් වෙනවා. හිත සමාධිමත් වෙන්න වෙන්නේ තැනැත්තා මොකද්ද වෙන්නේ? අර කලින් අවබෝධ කරගත චතුරාර්ය සත්‍ය වඩ වඩාත්ම ප්‍රකට කරගෙන ඒ තැනැත්තා බලනවා රූපාදී මේ අරමුණු අසාදීන්ද්‍රිය තව තවත් ඒ තැනැත්තා නෝනින් බලනවා. කොහොමද බලන්නේ? නච්චක්කුං උපාදිස්සාමි ඇස උපදි වශයෙන් ගන්නෑ. නැච මේ චක්කු නිස්සිතං විඥානං භවිස්සති. මට ඇස ඇසුරු කොට මගේ විඥානය පහළ නොවේවා කියන ආකල්පෙන් ඉන්නේ. නරූපං උපාදිස්සාමි රූපේ උපදි වශයෙන් ගන්නේ නෑ. නැච මේ රූප නිස්සිතං විඥානං භවිස්සති. මට රූප ඇසුරු කොට මගේ හිත බැස නොගනීවා කියලා හෝ නිතර කටයුතු කරන්නේ. න විඥානං උපාදිස්සාමි විඥානේ අර නිරුද්දච්ච විඥානේ තෘෂ්ණා දෘෂ්ටිමාන වශයෙන් උපදි වශයෙන් ගන්නේ නැහැ. නැච මේ විඥාන නිස්සිතං විඥානං භවිසති. ඒ නිරුද්ධ වෙච්ච චක්කු විඥාන ආදී විඥාන වල තමන්ගේ හිත බැසගන්නේ නැහැ කියලා වර්තමාන හිතේකින් නිදහස් කරගන්නවා. මේක පින්නොතින් ඉතාම වැදගත් ප්‍රකාශයක්. නැච මේ චක්කු විඥාන නිස්සිතං විඥානං භවිසති. විඥානය කියලා දෙපලක කියවෙනවා. එක තැනක චක්කු විඥානය, අනිත් තැනක විඥානය. නැච මේ චක්කු විඥාන නිස්සිතං විඥානං භවිස්සති කියන්නේ මොකද්ද? මගේ මේ වර්තමාන විඥානය, මනෝ විඥානය අර නිරුද්ධ වෙච්ච අතීත කර්ම විපාක විදියට මුලින් නිරුද්ධ වෙච්ච චක්කු විඥානය වෙන්න පුළුවන්. සෝත විඥාන, ගාහන විඥාන, ඉහුවා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන මෙන්න මේ විඥානයක් ඇසුරු කොට ඒ කියන්නේ ඒ විඥාණයෙන් අවිද්‍යාවෙන් ඒ විඥාණය තුල බැසගෙන තමන්ගේ මේ විඥාණි නොපවතිනවා කියන විශ්වාසය තමට තියෙනට ඕන. මෙන්න මේකයි සැබෑම විනයවත් බව ඩිසිප්ලින් එක කියලා කියන්නේ. එතකොට ඔහු වර්තමානෙට හිත තියාගෙන ඔහු අර රූපේනොත් නිදහස් වුණා, ඇසෙනොත් නිදහස් වුණා, ඒ නිරුද්ධ වෙච්ච චක්කු විඥාණෙත් නිදහස් වෙනවා. රූප සංඥාවෙන්, රූප සංචේතන ආදී මේ සියල්ලගෙන්ම ඒ අතීතයන්තෙන් මොහු නිදහස් වෙනවා. ඒ නිදහස් වෙන පුළුවන්කම තියෙන්නේ කාය වේදනා චිත්ත ධම්ම කියන මේ හතර තුල වර්තමානයේහි උපරිම සිහියෙන් ඉඳීමේ ප්‍රතිඵල ලෙසයි. මේ මාර්ගයේ ඉන්නේ නැත නැත්තා පංච උපස්කන්ධය අපචේට යන වටිකෙන් ටික වැයවීමට යනවා. ඒ කියන්නේ අර ගද්දුල බද සූත්‍රය දැක්වෙන විදියට අර බල්ලේ කණුවක් මත බැඳලා ඉන්න උපමාවක් දක්වනවා. අපේ බැඳලින් එක්තරා කණුවක මොකද්ද කණුව? අර අතීතයේ නිරුද්ධ වෙච්ච රූපාදී ස්කන්ධ පංචකය අපි බැඳලින් ඉන්න සුනකෙක් වගේ අපි තාම අහිංසක අසරණ සිරබත් කන සත්වයන් වගේ අපි. අතීතයේ නිරුද්ධ වෙච්ච දේ ඇති දෙයක් හැටියට සමුදයන් තිනගෙන ඒ තුල දුක් සැප දෙක විඳිමින් අනේක විද දුක්ඛම් කටළු අපි විඳිනවා. එහෙනම් අපි වහා වහා මේ දුකෙන් නිදහස් වෙන්නට ඕන. අපි මේ ඉන සිපිරිගෙයින් සිර මැදිරියෙන් අපි නික්මිලා නිදහසේ කුරුල්ලෙක් වගේ පියඹලා යන්නට ඕන. ඒ පියඹලා යන මාවතයි නිදහසේ මාවතයි මේ සතිපට්ඨානය කියලා කියන්නේ. ඒ සතිපට්ඨානය හුදකලා දෙයක් නෙවෙයි. ඒක සම්මාදිට්ඨිය පෙරමුණ යන දෙයක්. සම්මාදිට්ඨිය ලැබෙන්නේ ආරස්සණික මාර්ගය ලැබීමේ ප්‍රතිඵල ලෙසයි. ආරස්සණික මාර්ගය නැමැති මේ සූර්යාලෝකයේ ලෝකෙට ලැබෙන්නේ කෙනෙක්ගේ ජීවිතයට ලැබෙන්නේ දිවිමඟ පහන් වෙන්නේ කල්‍යාණ මිත්‍රත්වයේ නැමැති අරුණෝදය ඩෝන් එක නැත්තම් හිරු උදාවට ලැබෙන කලින් ලැබෙන අර අහසේ පේන රත් පැහැති ආලෝකයේ වගේ අපේ ජීවිතවලට කල්‍යාණ මිත්‍රත්වයේ නැමැති අරුණෝදය ලැබෙනකොට සූර්යෝදය නැමැති ආර්ය අෂ්ටාංගික මාර්ගය ලැබෙනවා. අන්නේ ලැබෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ හිය ඊටාම පිවිතුරු 23 මාර්ගයක්. අපි මේ ජීවිතයේ සියලු දුක්ඛම් කටළු විඳගෙන අපි ගොඩනගා ගත යුතු ඉහළම අපේ පදනම ජීවිත ස්ථාවරත්වය කියන්නේ මොකද්ද? ගිරි දුර්ග, වන දුර්ග, ජල දුර්ග නික්මලා. ඊටාම දුෂ්කර ගමන් මගක ගිහිපු අපේ ගංගා ඇලදොලාදිය ඉක්මවල මහා කඳෝ කැලෑවල් පීරගෙන අපි මහා කන්දකට නැගලා ඒ කන්දෙහි ඊටාම සස්රේක සමාන්තර භූමියක සානුවක ඉන්නවා ගියා අපි. මේ දුක්ඛම් කටළු වලින් නිදහස් වෙලා ආර්ය අෂ්ටාංගික මාර්ගයකට පැමිණියා කියලා කියන්නේ. අන්නේ මාර්ගයේ නිවහල් නිදහස් ඍජු මාවත. අන්නේ මාර්ගයේ ඉන්නකොට අපට ලැබෙන ප්‍රධානතම කාරණයක් තමයි මේ සතිමත් බව, සම්මා සතිය, සතර සතිපට්ඨානය කියලා කියන්නේ. අන්නේ ඉහළ මාවතේ ඉහළ භූමිය අපි ඉන්නකොට අපි ලෝකයේ දෙස බලනවා. කොහොමද බලන්නේ? පබ්බ තට්ටෝ බුම්මට්ටෝ දීරෝ බාලේ අවික්කති. ඉහළ පර්වතයක ඉන්න කෙනෙක් පල්ලෙහා බලනවා වගේ අපි දන්නවා පල්ලෙහා ඉන්න මිනිස්සු දුක් විඳින්නේ ඇයි? බොරු කියන්නේ ඇයි? සොරකම් කරන්නේ ඇයි? වැරදි ජීවන පාය කරන්නේ ඇයි? මිනිසුන්ට අසාධාරණකම් කරන්නේ ඇයි? ඔවුන් දකිනවා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තවම ඔවුන්ට හම් වෙලා නැහැ. ඇතැම් විට ඔවුන් මහා පිංකම් කරනවා. නොඑක් දේවල් කරනවා. කලාට අනේ මේ අසරණ මිනිසුන්ට තාම මේක හම් වෙලා නැහැ කියලා තේරුම් ගන්නකොට ඔහුට අනුකම්පාවක් ඇති වෙනවා. කල්‍යාණ මිත්‍ර විදියට ඔබත් තේරුම් ගන්නට ඕන. ඔබ ළඟින් ඇසුරු කරන අයට ඔබ සැමලෙසම කල්‍යාණ මිත්‍රයන් නම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට ප්‍රදානය කරන්නට ඕන. දෙන්නට ඕන. යම් කිසි කෙනෙක් පුද්ගලෙක් සමාජයක් රටක් ලෝකයක් මේ සම්මා දිට්ඨිය ආදී ආර්ය අෂ්ටාංග මාර්ග කාරණා තුල ඉන්නව නම් එතන වෛරයක් හටගන්නේ නැහැ. එතන භාෂාවේ වරදි දෙයක් හටගන්නේ නැහැ. එතන සොරකමක් ආදී වැරදක් හටගන්නේ නැහැ. එතන වැරදි ජීවනෝපාය මාර්ගයක් අව්‍යාවද නිස්පාදනයක් යුද්ධයක් මද්ද්‍රව්‍ය භාවිතයක් මද්ද්‍රව්‍ය විකිණීමක් වහල් වෙන දාමක් සත්ව ඝාතනයක් විසවස් වර්ග වෙන දාමක් එතන සිද්ධ වෙන්නේ නැහැ. එතන අකුසල කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතන කුසල වැඩිවීමක්මයි සිද්ධ වෙන්නේ. එතන සම්මා සතියෙන් සම්මා සමාධිය ලබාගෙන මිනිස්සු වේගෙන් දුකෙන් නිදහස් වීමේ මාර්ගය කරා යන පුද්ගලයන් නේද කියන දැනුමක් අවබෝධයක් වැටහීමක් අපට ඇති කර ගන්න පුළුවන්. ඉතින් පින්නතුනි අද අප මේ සාකච්ඡා කළේ අපට ලැබෙලා තියෙන කාලය අනුව සතර සතිපට්ඨානය පිළිබඳවත් ඊට පාදක වන සම්මා දිට්ඨිය ගැන ඒ සම්මා දිට්ඨියට පාදක වන විද්‍යාව සහ අවිද්‍යාව තීරුම් ගැනීමක් කියන කරුණොයි අද විශේෂයෙන් අපි සාකච්ඡා කළේ. එනිසා දැන් අප සිට අවිද්‍යාව තේරුම් ගන්නට ඕන. ඒ අවිද්‍යාව තවදුරටත් සාහුරු කරගෙන සංසාර චක්‍රයේ ගමන් කරමින් දුක් විඳිනවද? ඒකට හැරවුම් ලක්ෂයක් තියලා අපේ පටිසෝතගාමීව උඩුගම් බලාව අවිද්‍යාව ඉතුරු නොකර නිරෝධ කරන මාවතේ උඩුගම් බලා විරාගී උතුමන්ගිය ගමනෙහි ගමන් කරනවාද කියන එක ගැන අප අපම තීරණය කරගත යුතුයි. අන්නේ මාර්ගය අපට මුණ ගැහුණොතින් ඒ මාර්ගය කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. සම්මා දිට්ඨියෙන් මේ දැනුම ඇති කරගෙන සම්මා සංකල්පයෙන් නෙක්ඛම් සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප කියන මේ සංකල්ප තුල ඉඳගෙන බොරු කීම, කේලම් කීම, පරුස වචන කීම, හිස් වචන කීම කියන මෙන්න මේ මිච්ඡා වාචාවෙන් දුර වෙලා සම්මා ආජීවයෙන් වාසය කරමින් කාම වර්ධන හැසිරීම, ඒ වගේම සොරකම් කිරීම, ප්‍රාණඝාතය කියන මේ කායික වැරදි වලින් වෙන් වෙලා ඔහු සම්මා කම්මන්තයෙන් කාලය ගත කරමින් එතනත් අයහපත් දිවිපැවැත්මක් ඔස්සේ සම්මා ආජීවයෙන් වාසය කරමින් යහපත් උත්සාහය නම් වූ සම්මා වායාමය, සම්මා සතිය නම් වූ යහපත් සතිමත් බව, සම්මා සමාධිය නම් වූ සමත කමඨහන කෙරීම සහ ඔහු විදර්ශනාවෙන් යුක්තව වාසය කිරීමේ ප්‍රතිඵල ලෙස සම්මා ඥාන සම්මා විමුක්තිය ලබා ගනිමින් ක්‍රමයෙන් දුකෙන් නිදහස් වෙන මාවත තුල අප්‍රමාදීව ගමන් කරනවා. පින්නතුනි අප මේ ලබාගත් ආවෝ මේ ස්වර්ණමය අවස්ථාව, මේ গোল্ডන් ඔපචුනිටි එක කිසි විටකත් අප තියවන්නට එපා. එක දවසක්, එක පැයක්, එක මොහොතක් අප මේ දහමෙන් බෙන් විය යුතු නෑ. මේ දහම තුල ආර්ය අෂ්ටාංග මාර්ගය තුල උපරිම අපේ ජීවිත විසිතුරුමත් කරගනිමින්, සෝභමාන කරගනිමින් උපරිම ලෙස සතිපට්ඨාන වාසය කරන්න කය ගැන ඉස්සම අවධානයෙන් ඉන්න. ඉන්න ගමන් කය හට ගැනීම නිරෝධිය බලන්න. වේදනාව ගැන අවධානයෙන් ඉන්න. ඉන්න ගමන් වේදනාව ස්පර්ශයෙන් හටගෙන නිරෝධ වෙන දෙයක් කියලා දකින්න. හිත ගැන අවධානයෙන් ඉන්න. නාම රූප නිසා හටගෙන නිරෝධ වෙන බව දකින්න. සිතිවිලි ගැන අවධානයෙන් ඉන්න. ස්පර්ශයෙන් නිසා හටගෙන නිරෝධ වෙන බව දකින්න. අවසාන වශයෙන් අපි මේ සියලගියම සමස්තය සාරාංශය තමයි අපේ වර්තමාන හිත කියන්නේ ස්කන්ධ පංචකය. රූප වේදනා සංඥා සංඛාර විඥාන මේ ස්කන්ධ පංචකයේ පෙරපසු නොවේ හේතු නිසා හටගෙන හේතු නිරෝධ වීමෙන් නිරෝධ වෙනවා. අපේ හැම මොහොතක්ම ජීවිතේ හැම අවස්ථාවක්ම කියන්නේ මේ ස්කන්ධ පංචකය අහුත්වා සම්බුතම් හුත්වා නොබයිසති පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරෝධ වෙනවා කියන මෙන්න මේ අවබෝධයට හැකි උපරිම ලෙස එන්නට උත්සාහ කරන්න. මේ ලබන නිදහසේ නිවහල් මාවත නිදහසේ පණිවිඩය අපි සැබෑ කල්යාණ මිත්‍රයන් නම් අපි ළඟම ඉන්න ඇහුම් කන් දෙන හැම දෙනාටම මේක කියලා ඒ අය දැනුවත් කළා මේ මොහොතෙන් උපරිම ප්‍රයෝජන ගන්නට ඒ හැම දෙනාටම උනන්දු කරවන්න අපි අදිස්ථාන කරගනිමු. ඉතින් අද අප සාකච්ඡා කළේ සංයුතනිකායේ සතිපට්ඨාන සංයුත්තේ එන අරිය සූත්‍රය. දුකේ නිදහස් වීමට හේතු වන ආරයෝ නෛර්යානික වූ කුසල් වැඩෙන මේ සතර සතිපට්ඨානය පිළිබඳවයි අද අප සාකච්ඡා කළේ. ඒ සඳහා මන දැනුමකින් යුක්තව අවිද්‍යාව ගැන පැහැදිලි දැක්මක් ඇතිව විද්‍යාව ගැන පැහැදිලි අවබෝධයක් සහිතව ආර්ය සිංහ මාර්ගයේ සිටීමේ ප්‍රතිඵල විදියටයි මේ ගමන් මගේ ගත කරන්න පුළුවන්කම තියෙන්නේ. අපි යම් තාක් දුරට මේ සතිපට්ඨානය වාසය කරනවා නම් මාර්යාට පුළුවන්කමක් නෑ අපට දුකක් දෙන්න. අපි මාර්යාගේ වසඟයෙන් ටිකෙන් ටික නිදහස් වෙන සැබෑ ලෙසම නිදහස විමුක්තිය ලබන මේක තමයි සැබෑම වූ නිදහසේ පණිවිඩයසේ බුදුදහම තුළ විස්තර කරන්නේ. ඉතින් මේ මගෙහි අප්‍රමාදීව ගමන් කරන්නට ඔබට ශක්තිය, ධෛර්යය, ප්‍රාර්ථනාව, නිරෝගී භාවය, දිගාසිරි සම්පත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තින්නතුන්ට මේ දේශනා කරපු කරුණු වලින් තව විශේෂයෙන් දැනගන්න දෙයක් තියෙනවා නම් ඔබේ මයික් එක අන්මියුට් කරලා ඔබට ඒක අසා දැනගන්නට පුළුවන්. සාවිනාස මේ ආනන්දගේ සාවිනාස මෑතකදී ඉඳලා සඳහන් කරනවා දැන් පංච සලායතන වල ක්‍රියාවලියේදී ඇස රූපේ චක්කු විඥානේ චක්කු සම්පස්සේ චක්කු සම්පස්සේ ජා වේදනා වලට පස්සේ රූප සංඥා සහ රූප සංචේතන කියලා දෙකක්. දැන් මම හිතේ ප්‍රොසෙස් එක උදාහරණයක් ලෙස රෝස මලක් දැක්කොත් ඒක රෝස මලක් තත්පාට මලක් කියලා අපි ඒක ඇහි දැනගත්තාම අන්තිමට චක්කු සම්පස්සජා වේදනා. ඒතකොට එතන ඉහාට සාමාන්‍ය රූප සංඥා සහ රූප සංචේතන කියන මේ උදාහරණේ අරගෙන මට පොඩ්ඩක් පැහැදිලි කරලා දුන්නොත් විශේෂ වෙනවා කියලා සර්. දැන් ඇසට රූපයක් බලන මුල් අවස්ථාව අපි විපාක මට්ටමේ ගත්තොතින් දැන් කර්මෙන් හදලා දීපු ඇස තියෙනවනේ. ඇස තියෙනවා. ඒ ඇසට සාපේක්ෂව හටගන්න රූපය තියෙනවා. ඒතර රූපයක් අපිට පේන්නේ රූපයේ තියෙන විදිහටම නෙවෙයි. රූපය කියන එක තීරණය වන්නේ අපේ ඇසේ ස්වභාවයට අනුරූපව. එතකොට ඇසේ ස්වභාවයට අනුව රූපය නිර්මාණය වෙලා ඊ පිළිබඳව විඥානය හටගන්නවා. ඒ තුන එකතුට කියන ස්පර්ශය කියලා. ඊට පස්සේ ඊළඟට රූප සංඥා, රූප සංචේතන කියන දෙක ඊට අදාළ චේතනා සහ හඳුනා ගැනීම. තොර මේ කොටස් ටික ඔක්කොම එකටම යන්නේ. ඒ ටික ඔක්කොමටම තමයි අපි ස්කන්ධ පංචකය කියලා කියන්නේ. එතකොට ඇස රූපයේ දෙක රූප ස්කන්ධය. එහෙමයි. චක්කු විඥානය කියන එක විඥාන ස්කන්ධය. ඊට පස්සේ චක්කු සම්පස්සය වේදනා කියන එක වේදනා ස්කන්ධය. රූප සංඥා කියන එක සංඥා ස්කන්ධය. ඊළඟට රූප සංචේතන කියන එක සංස්කාර ස්කන්ධය. එතකොට ස්කන්ධ පංචකයටම අයිති ටික තමයි මේ විස්තර කළේ වෙන වෙනම පදවලින්. කෙටියෙන් කියනවා නම් ඇස පහළ වෙනකොට ඇසට අදාළ වූ ස්කන්ධ පංචකයේ පහළ වීම මේ පිරිසුදු මට්ටමේ තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන මේකට තමයි විපාක මට්ටමේ කියලා කියන්නේ. මේකට තමයි විඥාන චර්යා කියලා කියන්නේ. එතකොට ඇස තියෙනවා, රූපය තියෙනවා, ඒ දෙකට කියනවා රූපස්කන්ධය කියලා. එහෙමයි. චක්කු විඥානෙට කියනවා විඥානස්කන්ධය. එහෙමයි. චක්කු සංපස්සජා වේදනා කියන වේදනාස්කන්ධය. රූප සංඥා කියන සංඥාස්කන්ධය. රූප සංචේතනා කියන්නේ සංස්කාරස්කන්ධය. හොඳයි සමහර දම්බර් තියෙනවා. ඒක තමයි ඒක අපි වෙන වෙනම හිතුවාම හිතුවේ පංච උපාදානස්කන්ධේ වෙනම හිතනවා. ඊට පස්සේ ආයතනය වෙනම හිතන. මම දැන් එක විට එක ආයතනය තියෙන. ඇස කියන ආයතනය නම් ඊට අදාළ කොටස් ටික ඔක්කොම ස්කන්ධ පංචකයට යනවා. ඇසයි කනයි දෙක එක විට පහළ වෙන්නේ නැහැ. ඇස නම් ඇසට අදාළ වූ ස්කන්ධ පංචකයේ අදාළ කරුණු ටික තමයි එකට පහළ වෙන්නේ. එහෙමයි. එක පාරකට එකයි. එක පාරකට එක ආයතනයක් ක්‍රියාත්මක වන එක ආයතනයක් ක්‍රියාත්මක වෙනකොට අනිත් ආයතනය ඩෙඩ්. අනිත් ආයතනය නිෂ්ක්‍රියයි. නමුත් හිත වේගවත් යන නිසා අපිට හිතෙන්නේ නැහැ මේක වෙන වෙනම තියෙනවා කියලා. අපි හිතන්නේ එක විටම රූපයක් පේනවා, ශබ්දයක් ඇහෙනවා, මේ පුටුවේ වාඩි වෙලා තියෙනවා, දිවේ ඇතැම් විට ටෝපියකුත් තියෙනවා. අපි හිතන්නේ මේ ඔක්කොම ටික එකට තියෙනවා කියලානේ. එහෙමයි. නමුත් එකට නෙවෙයි තියෙන්නේ, ඒක අත්විඳින්නේ වෙන වෙනම එක එක ආයතන වලින්. එක විටක එක ආයතනයක් විතරයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම අනිත් දේ තමයි එක ආයතනයක් පහළ, දැන් චක්කු ආයතන පහළ වුණා නම් ඒකට අදාළ කරුණු ටික නිරුද්ධ වෙනවා. ඊට පස්සේ මන ආයතනයක් හට ගන්නවා. ඊට පස්සේ තමයි ආයත ආයතනයකට යන්නේ. එතකොට චක්කු ආයතනයට පස්සේ ඇසට පස්සේ ශබ්ද යනවා කියන එකක් නැහැ. අපි කතා කරනකොට චක්කු සෝත ගාන ජීවහා කාය මන කියලා අනුපිළිවෙල කිව්වට සිතිවිලි පහළ වෙනකොට දැන් චක්කු ආයතනයෙන් පහළ, ඊට පස්සේ දෙවෙනිට තියෙන සෝත ආයතන එහෙම කියලා එකක් නැහැ. චක්කු ආයතනයට පස්සේ ජීවහා ආයතනය පහළ වෙන්න පුළුවන්. ජීව ආයතනයට පස්සේ ආයි සෝත ආයතන පහළ වෙන්න පුළුවන්. ඒකේ මිශ්‍ර භාවයක් තියෙනවා. හැබැයි හැම ආයතනයක් පස්සෙම මන ආයතනය ක්‍රියාත්මක වෙනවා විපාක මට්ටමින්. ඊට පස්සේ තමයි ඊළඟ ආයතනයට යන්නේ. සංගත තාපස්නේ දැන් ස්වාමීන් වහන්සේ මම දන්න සතර සතිපට්ඨානෙ ගොඩක් අවශ්‍ය ගොඩක් මේ කන්සිකවන්සස් කියන කියනවා. එකක් මේ සතර නිබ්බල ආස දුරු කිරීම, සතර ආහාර පිළිසිඳ ගැනීම. ඒ වගේ ස්වාමීන් වහන්සේ ශානක ධර්ම පත්‍රිකාව සඳහන් කළා කියනවා සතර සතිපට්ඨානෙ වැඩිමින් උත්තම් භාගීය සංයෝජන ප්‍රහාණය කරන්න පුළුවන් කියලා. ශාන්ති පොඩ්ඩක් මතක් කරන්න, උත්තම් භාගීය සංයෝජන කියන්නේ මොනවද කියලා? දස සංයෝජන වලට අමතරව එන තව උද්දම් භාගීය සංයෝජන සහ අදෝ භාගීය සංයෝජන කියලා දෙකක් තියෙනවා. අදෝ භාගීය කියන පල්ලෙහාට අරින සංයෝජන ටික, කියන දස සංයෝජන දාරවල පල්ලෙහා තියෙන ටික. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග පටික කියන මේ සංයෝජන ටික අපි පල්ලෙහාට අදින්නේ කාම ලෝකයේ පැත්තට පල්ලෙහාට. එතකොට ඒවට තමයි අදෝ භාගීය පල්ලෙහාට අදින සංයෝජන කියන්නේ. ඒකයි මුළු සංයෝජන පහ. ඒක දුරු කල ඊළඟට උඩට යන්නට හේතු වන ටික තමයි උද්දම් භාගිය සංයෝජන කියලා කියන්නේ. එතකොට අදෝ භාගිය සංයෝජන දුරු කරන තමයි අපි දර්ශන සම්පත්තිය ලබා ගන්නෙ. ඒක ලබාගත්තු කෙනා ඉදිරි පියවර ටික කළ උද්දම් භාගිය සංයෝජන ටික නොත් පල්ල ඒ ටිකත් දුරු කරන තමයි මේ සතිපට්ඨානෙ තුල ඉඳලා සත්‍ය බොජ්ජංග වඩන්නේ අපි. එහෙම කියලා. හැබැයි ආරම්භයේ කෙනෙකුට මේක වඩන්න බෑ කියන එක නෙමෙයි මේක කියන්නේ. ආරම්භයේ නම් ඕනම කෙනෙකුට වඩනකොට ඒ වඩන ප්‍රමාණය මේකට ප්‍රතිඵල ලබන්න පුළුවන්. හොඳයි. හොඳයි සර්. ඔෆිස් එකේ ගිහින ගමන් බලන්න අනේ කමන්නේ. හොඳයි මහත්මයා. හොඳයි. හොඳයි. තව ප්‍රශ්න තියෙනවද? අවශ්‍යයි ස්වාමීන් වහන්සේ. සම්මා කරාවගේ සම්මා දිට්ඨියට එළඹ කෙනෙක්ට එතනදී අර ස්වාමීන් වහන්සේ උදාහරණ ටිකක් වගේ අපි කණ්ණාඩියක් ඉදිරියට ගිහාමයි එතන රූපයක් අපි දකින්නේ, එතනින් ආවහම හිම එකක් ඇත්තේ නැහැ. ඒ වගේම ඒ දකින්න රූපයක් අපි දකින්නේ නිරෝධයට ලක්විච්ච දෙයක්. එතකොට ඔය අවබෝධය ලබා ගන්න කෙනාට ඒ සියලුම දෙහි නැතිවීම කියන එක, කියන සමුදේ සහ නැතිවීම කියන එක අවබෝධ වීම තුළින්, සම්මා දිට්ඨියට එළඹීම තුළින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඉතිරි අංග નિરાයාසයෙන්ම වැඩිවීමක් සිද්ධ වෙනවද? නැත්නම් ඉතුරු අංග වලටත් උත්සාහයක් කියන එකක් අවශ්‍ය වෙනවද? කියන්නේ සම්මා දිට්ඨිය තුළින්ම අනික්කේව හට ගන්න පුළුවන්කමක් තියෙනව නේද කියන එක පැහැදිලි කරලා දෙන්න. සම්මාදිට්ඨිය ලැබෙන්නේ කල්‍යාණ මිත්‍ර පරතෝ ഘോഷ සහ යෝනිසෝ මනසිකාරය කියන කාරණා දෙක මත. අපි කොයි මට්ටමේ ඉහළ කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කරනවාද කියන පදනමෙන් තමයි සම්මාදිට්ඨිය ලැබෙන්නේ. ඉතින් අපි දක්ෂ වෙන්නට ඕන එන්නෙන්නම ඉහළම මට්ටමට යන්නට. ඒ සඳහා අපි ළඟත් ගුණධම් තියෙන්නට ඕනේ එකයි. අපි අඛණ්ඩව ගුණධම්යක ඉන්නකොට සහ විශේෂයෙන් ධර්ම ශ්‍රවණයත් එක්ක ඉන්නකොට අපට එන්නෙම ඉහෙළම ධර්මදේශකයන් වහන්සේලා හමු වෙනවා. ලෝකෙ කොහේ හිටියත් අපට ඉන්ටර්නෙට් එක හරහා මුණ ගැහෙනවා. අපිට කෙලිම මුණ නොගැසුණාට නොගැසුණත් අපේ ළඟම ඉන්න යාළුවන් කියනවා හවල් තැනක හොඳ බණක් තියෙනවා කියලා හම්බ වෙනෝනේ අපට. එතකොට ඒක තමයි මූලිකම දේ මේකට. අරිෂ්ඨ මාර්ගයේ මූලික වන්නේ සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය තීරණය කරන්නේ තමන් ඇසුරු කරන අය. එතකොට ඇසුරු කරන කෙනා තමන්ට අඛණ්ඩව පවත්වා ගන්න නම් තමාගේ ළඟ අනිත් ගුණ දහම් ටික තියෙන්නට ඕන. විශේෂ ගුණේ තමයි සෝජ කියන ගුණේ අඛණ්ඩව මේක ශ්‍රවණය කරන්න ඕන කියන හැඟීමක් තියෙන්නට ඕන. තමන්ගේ ළඟ වෙන අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. හැබැයි ඒ ඔක්කොම තමන්ට අඩු කරගන්න පුළුවන්, ඒව දුරු කරගන්න පුළුවන් මේ ගුණේ තියෙනවා නම්, සෝජ බව කියන ගුණේ තියෙනවා නම්. ඒකෙන් වන්නේ තමන්ගේ එන්නේන ප්‍රඥාව දියුණු වෙනවා. එතකොට ඒ සම්මාදිට්ඨිය තිමුණු පමණට තමයි අනිත් අංග ටික දියුණු වෙන්නේ. එතකොට අපිට හිතෙන්නේ සම්මාදිට්ඨිය මම අද සම්පූර්ණ කරන, හෙට මම සම්මා වාචා සම්පූර්ණ කරන, එහෙමනේ අපිට හිතෙන්නේ. එහෙම නෙවෙයි ඇත්තෙම. සම්මාදිට්ඨිය තිබුණු පමණට ඔහුගේ අනිත් ලක්ෂණත් ඒ මට්ටමට වැඩිලා තියෙන්නේ. එතකොට අනිත් අංගවල අඩුවක් නම් අඩුව කියන්නේ සම්මාදිට්ඨිය අඩුවමයි. අපි දිනු කරනවා නම් දිනු කළ යුතු ප්‍රධාන දේ තමයි අර සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන පහෙන් අර මැද තියෙන එක තමයි වැඩිපුර අපි අවධානය යොමු කරන්න ඕන. සම්මා සතිය කියන එක. ඒතර සතියට තමයි අපි වැඩිපුර උනන්දුවක් දක්වන්නට ඕන. ඒකත් තීරණය වන්නේ සම්මාදිටිය මත. එතකොට අවසාන වශයෙන් වර්ධනය වෙන්නේ මේ සද්ධා විරිය සති සමාධි ආදී ඉන්ද්‍රිය ධර්ම. ඒකෙත් උපරිමට යනකොට සති ධම්ම විජය ආදී බොජ්ජංග ධර්ම ඉහළ මට්ටමට යනවා. ඊයම කියලා කියන්නේ මේ අටේම එන්නේම ඉහළ මට්ටමට යනවා. පෘථග්ජන මට්ටමේ දියම්කිසි විදියකට අරිෂ්ඨ මාර්ගය තුල ඉන්න පුළුවන්. ශ්‍රුතවත් භාවයේදී ඉන්න පුළුවන්. සේක මට්ටමේදී ඉන්න පුළුවන්. සේක මට්ටමේදී එක එක එක එක මට්ටමේ ඉන්නේ. සෝවාන් වෙච්ච කෙනා එක මට්ටමක ඉන්නේ. සකදාගාමී වෙච්ච කෙනා තව මට්ටමක. ඒ අතරුණු තව ප්‍රඥා දියුණු කරපු පමණට ඒ අතරෙත් වෙනස්කම් තියෙනවා. තිබිල ඉහළටම ගියාට පස්සේ ආරිෂ්ඨ මාර්ගයේ සම්පූර්ණත්වයටපත් වෙනවා කියලා කියන්නේ ආසවක්ඛේ ඥානය. ආසවක්ඛේ ඥානයත් එක්කම ලැබෙන තවංග දෙකක් තියෙනවා. ඒක වඩන අංග නෙවෙයි. මේකේ උපරිමයට ලැබෙන ප්‍රතිඵල විදියට සම්මා ඥාන සහ සම්මා විමුක්ති කියන කාරණා දෙක. එතකොට සම්මා විමුක්ති සම්මා ඥාන සම්මා විමුක්ති කියන්නේ අර මෙතෙක් අසහා දැනගත්තු ශ්‍රුතමේ ඥානෙන් මේ ආපු ගමන් මගේ. හරියට අර තමන් මැප් එකේක නැත්නම් නෙවිගේටරේ තමන් ඇඩ්‍රස් එකක් දාගෙන යනවා. යනකම විශ්වාසයෙන් යන්නේ. ගියාට පස්සේ ළඟා වුණාට පස්සේ තමන්ට පේනවා මෙතෙක් කලාපු ගමන මෙන්න මේ නගරේ මේක කියලා තමන්ට ගොඩනැගිලි පේනවා, බෝඩ් පේනවා. අන්නේ පේනවා වගේ තමයි සම්මා ඥාන කියන එක. ඊට පස්සේ වාහනේ ඉන්නේ, වාහනෙන් බහිනවා, සම්මා විමුක්තියටපත් වෙනවා. ඒතර ආරිෂ්ඨංග මාර්ගය අර සීක ප්‍රතිපදාවෙන් ඔහු ඉහළට යනවා. එතකොට දසංග සමානාගතේහි අරහ කියලා කියනවා. අර ආරිෂ්ඨංග මාර්ගයේ සම්මා සමාධියෙන් පස්සේ සම්මා ඥාන සම්මා විමුක්ති කියන අසේක වූ මේ කරුණ 10 ඇතුළ ඒ පුද්ගලයා තුළ ස්ථාවර පිහිටම ඒකේ උපරිමයටපත් වෙනවා. හොඳයි පින්නතුනි, අද අපි මෙතනින් එහෙනම් නිමවටපත් කරනවා. අපේ මෙතෙක් ධර්මදේශනා මාලාව කරගෙන යන අවස්ථාවේදී පින්නතුන්ට අපි එදිනෙදා දවස්වලදී අපි ක්‍රියාකාරකම් ටිකක් දුන්නා. උදෑසනට විනාඩි 10ක් 15ක් ආදී වශයෙන් මෛත්‍රී භාවනා වඩන්න. ඊට පස්සේ Tamanට ඉදිරි කරන කටයුතු සිහියෙන් කරන එක, මුණ ගැහෙන අයට මෛත්‍රී වඩන්න Taman හිතෙන්න. මේ වගේ අපි ටිකෙන් ටික දිනු කරන ආකාරය කිව්වා. දැන් ඔබට අවසාන වශයෙන් සතිපට්ඨානේ විස්තර කළා. දැන් තියෙන්නේ ඔබට උදේ අවදිච්ච මොහොතේ පටන් හැකිතාක් දුරට මේ සතර සතිපට්ඨාන තුලේ වාසය කිරීමයි තියෙන්නේ. වාසය කරන අතරේදී ඔබ දක්ෂ වෙන්නට ඕන මං කොයිතරම් දුරට මේ ස්කන්ධ පංචකයේ වය පැත්තට නිරෝධයේ පැත්ත තමන් වැඩිපුර හිතනවාද කියන එක ගැන තමන්ම බලා ගන්නවා. තමන්ගේ ආධ්‍යාත්මික දිනේ සාර්ථකත්වය දුක නිදහස් වීම කියන එක තීරණය වන්නේ අර ස්පර්ශ සමුදයන්ති ඉඳලා ස්පර්ශ නිරෝධයේ පැත්තේ කොයිතරම්නම් තමාන වලින් ඉනවාද කියන කාරණේ මත. එතකොට ඒකට පුළුවන්කම තියෙන්නේ උපරිම ලෙස සිහින් ඉන්නට ඕන. තමන් කුමක් කරත් තමන්ගේ කය ගැන, තමන්ගේ හිත ගැන නිතර අවධානයෙන් ඉන්න. හිතට කෙලසක් ඇති නොවන විදියට තමන් වාසය කරන්නට ඕන. කායගත සතියෙන් විශේෂයෙන් වාසය කරන්නට ඕන. අසන උපමාවක් තියෙනවා. ජනපද කල්යاني කියලා සූත්‍රයක්ම තියෙනවා සංයුත්ත නිකායේ සතිපට්ඨාන සංයුත්තේ. යම් කිසි කෙනෙක් යනවා තෙල් පාත්‍රයකුත් අරගෙන සම්පූර්ණ පිරිච්ච තෙල් පාත්‍රයකුත් අරගෙන මේ ජනපද කල්යාණියක් නටන පිරිසක් ඉන්න මැදින් යනවා. එතකොට ඔබ දන්නවා සංගීත සංදර්ශනයකින් බලන ගිය වෙලාවේදී බොහොම වේග රිද්ම සින්දු හිම කියනකොට මිනිස්සු බොහොම දඟලනවා නටනවා චර්යාවල ඉන්නේ. එතකොට අන්න ඒ වගේ තැනක යනවා නම් තෙල් භාජනයක් අරගෙන කඩදාක්වාම පිරිච්ච තෙල් පාත්‍රයක් අරගෙන යම් කිසි කෙනෙක් යනවා. එතකොට යනකොට බොහොම විසම පුද්ගලයන් මැද තමයි අපිට යන්න වෙලා තියෙන්නේ. අන්න ඒ වගේ තමයි අපිත් මේ ජීවන ගමනේහි නොයෙක් විදිහ විසමචාරී චරිත තියෙන ඇත්ත එක තමයි අපි ඉන්නේ. එතකොට අපි දක්ෂ වෙන්නට ඕන අන්න එතෙන්දී උපරිම ලෙස අපේ සිහිය නෝන තියාගන්න. එතකොට අර ජනපද කල්‍යාණ සූත්‍රයෙන් උපමාවට දක්වන්නේ අර තෙල් භාජනේ අරගෙන යන කෙනාගේ ළඟින් යනවා කෙනෙක් කඩුවක් අරගෙන. යන්නේ පොඩ්ඩක් හරි තෙල් බිඳක් වැටුණොත් මෙයාගේ හිසට ගහන්න බලාගෙන. හිස රසා දාන්න බලාගෙන. අන්නේ උපමාව දක්වනවා අපිත් නිතරම හිතන්න ඕන මම සිහියෙන් ඉන්න ඕන මම මේ විසම පුද්ගලයන් මැද ඉන්නේ නමුත් මගේ සිහියට මං හානියක් කරගන්න ඕනේ නැහැ මගේ සතිමත් බව මං ආරක්ෂා කරන්න ඕන මට පොඩ්ඩක් හරි මගේ අතින් සිහිය නැති වුණොත් නැති වුණා කියන්නේ මාරේ විසින් මට පහරක් ගැහුවා මගේ හිතට කෙලෙස් ආවා මාව අමාරුවේ දැම්මා මගේ හිතට පීඩාවක් ඇති කරන්න මේ හේතුවක් වුණා කියන කරුණ තමා තේරුම් ගන්න දක්ෂ වෙන්නට ඕන. යම් කිසි වෙලාවක අපට හිතට රාගයක්, ද්වේෂයක්, මාන්නයක්, ඊර්ෂ්‍යාවක් ඇති වුණා නම් ඇති වුණා කියලා කියන්නෙම අපි මේ සතිපට්ඨානෙන් බැහැර ගිහපු වෙලාව කියන එක. ඉතින් අපේ ජීවිතේ වටිනාකම තියෙන්නේ මේ දුකෙන් නිදහස් වීම තීරණය වන්නේ අපි කොතෙක් දුරට මේ සතිපට්ඨානෙ අඛණ්ඩව ඉනවාද කියන කාරණය මත. ඉතින් මේක පුහුණු කරන්න පුළුවන් ලක්ෂණයක්. අපි එක අතකින් සතිපට්ඨානය සිහිය පුරුදු කරන ගමන් සතිපට්ඨාන භාවනා විදියට සමුදේය දකින්නට ඕන සතිපට්ඨාන භාවනා ගාමිනී පටිපදාව කියපු විදියට ආරියසංගික මාර්ගය හේතුඵල ධම නැත්නම් චතුරාර්ය සත්‍ය ගැන එන්නෙන්නම දැනුම වැඩි කරගන්නටත් ඕන. මේ තුනම අඛණ්ඩව අපි කරන්නට ඕන. සතිපට්ඨානය කියන්නේ සිහිය පිහිටුවා ගැනීම. සතිපට්ඨාන භාවනා කියන්නේ අර පිහිටුවාගත්තු සිතින් සමුදේය බලන එක. සතිපට්ඨාන භාවනා ගාමිනී පටිපදාව කියලා කියන්නේ අර පටිසම්පාදී පිළඳ අවබෝධය සහිතව මේ ආරියසංගික මාර්ගය තුළම අඛණ්ඩව වාසය කිරීම. එතන මෙන්න මේ තුනම එකට සම්පූර්ණ වුණොත් තමයි බුදුදහමේ කියලා තියෙන විදිහේ නියම සතිපට්ඨානය සම්පූර්ණ වීමත් ඒ වගේම සත්තාන විසුද්ධිය සත්‍යංගේ පිරිසුදු භාවය ශෝක පරිද්දවන සම්පතික්‍රමාය ශෝක පරිද්දවයන්ගේ දුරු කිරීම දුක් දෝමනස්සන අත්ංගමාය දුක් දෝමනස් ඉක්ම වීම ඥාය සදිගමාය ඥානෙ ලබා ගැනීම නිබනස සජි ක්‍රියාය නිවන සාක්ෂාත් කිරීම මේ සියලුම කරුණු සපුරන්න පුළුවන්කම තියෙන්නේ අර විභංග සූත්‍රයේ සඳහන් වන ආකාරයට සතිපට්ඨානය සතිපට්ඨාන භාවනාව සතිපට්ඨාන භාවනා ගාමී පටිපදාව කියන මෙන්න මේ කරුණු තුන අඛණ්ඩව පවත්වා ගත්තොත් ඉතින් ඒ සඳහා අපි දක්ෂ වෙන්නට ඕන. ඉතින් එහෙම කටයුතු කරන්න ඔබට ශක්තිය ධෛර්යය වාසනාව නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. පින්වත්නි අදින් අපේ ධර්මදේශනා මාලාව නිමවටපත් කරනවා. ධර්මදේශනා 10ක් අපි පැවැත්තුවා. ඉතින් ඔබට නැවත ධර්මදේශනා අහන්නට අවස්ථාව තියෙනවා අවශ්‍යයට ඒවා අන්තර්ජාලයට ගිහිල්ලා බලලා ඔබේ දැනුම තවත් දියුණු කරගන්න පුළුවන් මේ ධර්මදේශනාවත් අපි ඉදිරියේදී පළ කරනවා ඔබට අහලා ඔබේ දැනුම තවත් දියුණු කරගන්න පුළුවන් ඉතින් විරාමයක් අරගෙන තව කාලයකට පස්සේ අපි ඉඩක් ලැබුණොත් අපි මේ වගේ හමු වෙන්නට බලාපොරොත්තු වෙන ඔබට අවශ්‍යතාවය තිබුණොත් අපි ඉදිරියේදී මේ වගේ නැවත මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා ඉතින් ඒ සඳහාත් ඔබට අවකාශ ලබා දෙමින් ධර්මදේශනා මාලාව මෙතනින් නිමවටපත් කරනවා. විශේෂයෙන් අපි මේ ධර්මදේශනා මාලාව පැවැත්වුවේ අප හිතවත් ශානානයක් කර්මහත්මාගේ ආරාධනාවෙන්. එතුමා විශේෂයෙන් කුඩා කාලේ පටන්ම මම හිතන්නේ මෙතනින් යහළුවෝ හුඟ දෙනෙක් එතුමා දන්න අය කුඩා කාලේ පටන්ම ඇතැම් විට එකේ පන්ති ඉඳන් පළවෙනි පන්ති ඉඳන් අවුරුදු 6-7 ඉඳලා දන්න යාළුවෝ ටික එකතු කළා. මම හිතන්නේ මේ අවුරුදු 45ක් 48ක් විතර ඇසුරු කරන යාළුවෝ ටිකක් මෙතන ඉන්නේ. ඉතින් ඒ යාළුවන්ට සැබෑ කල්යාණ මිත්‍රයෙක් වෙමින් ඒ ඇයට ධර්ම දායාදේ ලබා දෙන්න ඕන කියන ධර්ම වරප්‍රසාදේ ලබා දෙන්න ඕන කියන හැඟීමෙන් ආරම්භ කරපු වැඩ පිළිවෙලක් තමයි මේ අද මේ විදිහට අපි සමස්තයටපත් කරන්නේ. ඉතින් අපි විශේෂයෙන් ශාන් මහත්තයාට පින් දෙනවා ආශිර්වාද කරනවා මේ පින්කම සංවිධානය කිරීම ගැන. ඔබ හැම දෙනාටමත් නියුතුම් පින්කම ආනිසංසයෙන් සියලු ආධ්‍යාත්මික කටයුතු සඵල වෙලා ඔබේ ගෘහස්ථ කටයුතු සාර්ථක වෙලා අධ්‍යාපන ඉලක්කත් සපුරා ගන්නට මේ උතුම් පින්කම හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. රැස් කරගත් උතුම් පුණ්‍ය ධර්මයන්හි බලයෙන් ඔබ නමින් මිය ගිය සියලු ඥාතීහුද, එවැගේම මේ පින දැක සුවපත්ය යම් තාක් සත්‍යං විශ්සේ කොතනක හෝ වෙත්නම් ඒ සියලු සත්‍යෝද මේ පින දැක සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි මියගේ ඥාතීන්ටත් පුණ්‍යානුමෝදනා කරමු ගාථාව කියලා. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රසකරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් සම්මිය දෘෂ්ටික දෙවියනුත් අනුමෝදන්ව ඔබ අප හැම දෙනාමත් සම්බුද්ධ ශාසනයත් ලෝකයක් රැක දෙත්වා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනම්. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම්. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. මේ සියලු කුසල ධර්මවල ආනිසංසයෙන් ඔබ හැම දෙනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පත්තිය චිර ජීවනයේ සැලසේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නිදුක්ඛම් භයම් පන්තාච නිබ්භයම් සෝකම් පන්තාච නිස්සෝකම් හොන්තු සම්බේ පිපානිනෝ. දුකින් තේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් තේලෙන සත් බිය නැති වෙත්වා සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා.